නමස්කාර වේවා බුදු රුවනට සමදා මම බුදු සරණ යමි නමස්කාර වේවා ධම් රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහ සංඝ සරණ යමි නමස්කාර වේවා තුනු රුවනට සමදා තිසරණ සරණ යමි සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස බන්ධකේන ච සීලේන බන්ධකාය ච දිට්ඨියා ඒතේහි ද්වේහි ධම්මේහි යෝ සමන්නාගතෝ නරෝ කායස්ස භේදා සප්පඤ්ඤෝ සංගං සෝ උපපඤ්ජතිති ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්නය අවසරයි සදහවත් පිනතුනි සරත් මෙන්ඩිස් මහත්මාගේත් මානෙල් නෝනා මහත්මියගේත් නිවසේ සිදු කෙරෙන ධර්මචාරිකාමය වැඩසටහනයි අද මේ සිදු කරන්නට බලාපොරොත්තු වන්නේ. ඉතින් අද මේ කරන පින්කම ගැන ඔබ දෙපළටත් මේ ආදරණීය දරුවන්ටත් ගාක් සතුටු වෙන්න පුළුවන්. ඔබේ නිවසේහි මම හිතන්නේ ජීවිත කාලෙම ඔබට හිතලා සතුටටපත් වෙන්න පුළුවන් කුසල් වඩා ගන්න පුළුවන් පින්කමක් අද මේ කරන්නේ. ඉතින් ඔබ දෙපළ ළඟින් මාස්තරේ කරන ඥාති මිත්‍ර ආදීන් කාටත් ආරාධනා කරලා මේ පින්කම ඉතාම ලස්සනට අද කරන්නේ. අපි ස්වාමීන් වහන්සේලා එන ගමත් කතා කර කර ආවා අද මේ ධර්මදේශනා විශේෂ එකක් කියලා. අපි මෙතෙක් කල් සිද්ධ කරපු ධර්මචාරිකා වැඩසටහන් අතරින් අද තමයි වැඩිම ස්වාමීන් වහන්සේලා සංඛ්‍යාවක් සහභාගී වෙච්ච අවස්ථාව. ඉතින් මං හිතන්නේ ඔබ දෙපළගේ තියෙන පින්වන්ත බව නිසා, ගුණවත් බව නිසා, ධර්මයට කැමැති බව නිසාම ඔබට ලැබුණු දායාදයක් වගේ එක. ඒ වගේම අපි කතා කර කර ආවා හරියට මිහිඳු හාමුදුර ලංකාවට වැඩම කළා වගේ කියන. මිහිඳු හාමුදුර ධර්මචාරිකාවෙහිදී ශ්‍රී ලංකාවට වැඩම කළේ හත් දෙනෙක් සමග. ඉතින් ඒ වගේ තමයි ඔබේ නිවස අද මේ වැඩම කරපු ස්වාමීන් වහන්සේලා. දානකට ඇතැමිට ස්වාමීන් වහන්සේලා හත් නමක් වඩින්න පුළුවන්. නමුත් ධර්ම දේශනාවක් සඳහා ධර්මචාරිකාමේ වැඩසටහනක් වැනි අවස්ථාවකට මේ මගේ සහභාගී වෙන අවස්ථාව ඉතාම දුර්ලභයි. ඇතැමිට මං හිතන්නේ ඇමරිකාව ඉතිහාසයේ නෙවෙයි ඇතැමිට මේ අනිත් ලෝක ඉතිහාසවලත් පළවෙනි අවස්ථාව වෙන්නත් පුළුවන්. ගෙදරකට මේ වගේ වැදගත් අවස්ථාවක් උදා වුණේ. ඉතින් ඔබේ ගැන හුඟක් සතුටටපත් වෙන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කරනවා කෙනෙක් දියුණු වෙනවාද පිරිහෙනවාද කියලා බලන්න පුළුවන් ලක්ෂණයක් ගැන. ධම්මකාමෝ බවං හෝති ධම්මදෙස්සී පරාභවෝ කියන කාරණය. සුවිජානෝ බවං හෝති සුවිජානෝ පරාභවෝ ධම්මකාමෝ බවං හෝති ධම්මදෙස්සී පරාභවෝ කියලා. කෙනෙක් දියුණු වෙනවාද පිරිහෙනවාද කියලා බලාගන්න පහසුයි කියලා. ඒක හැම දිනටම පුළුවන් කමක් නැහැ. හැබැයි ධර්මයේ දන්න කෙනෙකුට කෙනෙක් දිහා බලනකොට හිතන්න පුළුවන් එයා දියුණු වෙන කෙනෙක්ද පිරිහෙන කෙනෙක්ද කියලා. සාමාන්‍ය ලෝකෙ මිනිස්සු බලන්නේ කෙනෙක් හුඟක් ඉහළ විභාග පාස් වෙනවා නම් ඉහළ රැකියා ලබනවා නම් හුඟක් ධනය තියෙනවා නම් කෙනෙක් දියුණු වෙනවා කියලා තමයි සාමාන්‍ය ලෝකෙ මිනිස්සු හිතාගෙන ඉන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ අදහස ඊට වඩා වෙනස්. බුදුහාමුදුරුවෝ දේශනා කරන යම්කිසි කෙනෙක් ධහමට කැමති නම් අන්නේ ධහමට කැමති කෙනා දියුණු වෙන කෙනෙක් කියලා. යම්කිසි කෙනෙක් ධහමට අකමැති නම් ධහමට ද්වේෂ කරනවා නම් ඒ තැනැත්තා පිරිහෙන කෙනෙක් කියලා. ඉතින් මෙතන මේ රැස්වලා ඉන්න ඔබ හැම දෙනෙක්ම ධහමට කැමති අය. නිතරම ධර්ම දේශන අහන අය. පන්සල් කිහිපයක ස්වාමීන් වහන්සේලා ඇසුරු කරමින් නිවසේත් නිතර ධර්ම දේශන අහන ඇතැම් විට වැඩ කරනකොට ධර්ම දේශන අහන අය තමයි මෙතන ඉන්නේ. ඒක ඔබ හැම දෙනාගේම තියෙන හොඳ ගුණයක්. ඒ කියන්නේ ඔබ දිනු වෙන අය කියන එක. මොහොකින්ද අප දිනු වෙන්නේ? අප ඇත්තෙන්ම මේ ධහමත් එක්ක ඉන්නකොට එක පැත්තකින් අපි ආර්ථිකයෙන් අධ්‍යාපනයෙන් දිනු වෙනවා. ඒ විතරක් නෙවෙයි. අපි එන්නම මානසික සතුටෙන් දිනු වෙනවා අපි. ඒක තමයි අපේ මූලික බලාපොරොත්තුව. අපි හැමදේම කරන්නේ මානසික සතුට දිනු කරගන්න. හැබැයි බොහෝ දෙනෙකුට අවසානයේ නොලැබෙන්නේ ඒකමයි. නමුත් අපි පිනතුනේ සැබෑලෙසම අපි දිනු වෙනකොට අපේ හිතේ මානසික සතුට එන්නම වැඩි වෙන්නට ඕන. ඒක වැඩි වෙනවාද කියලා අපි කොහොමද බලාගන්නේ? ඒක වැඩි වෙනවාද කියලා බලාගන්න ලක්ෂණය තමයි එන්නම තමන්ගේ හිතේ අනිත් අය පිළිබඳව තියෙන මෛත්‍රිය දිනු වෙන්නට ඕන. එන්නම බුදුදහමේ දේශනා කරපු විදිහට සම්මා දිට්ඨිය දිනු වෙන්නට ඕන. එක පැත්තකින් මෛත්‍රිය දිනු වෙන්නට ඕන. අනිත් පැත්තෙන් සම්මා දිට්ඨිය දිනු වෙන්නට ඕන. මෙන්න මේ දෙක දිනු වෙනකොට අපේ හිතේ තියෙන ලෝභය, ద్వේෂය, මෝහය ටිකෙන් ටික අඩු වෙනවා. මානසික සුවයෙන්නම වැඩි වෙනවා. ඇතැම් විට අපිට කායික වලට දුක් තියෙන පුළුවන්. මහලු වෙලා අපේ ශරීරය දිරාපත් වෙන පුළුවන්, දුර්වල වෙන පුළුවන්. නමුත් අපි මනසින් දුක් විඳින්නේ අපි. මනසින් එන්නම අපේ සතුට වැඩි දිනු වෙනවා. ඒක තමයි ධර්මයේ හැසිරෙන කෙනාගේ තියෙන ලක්ෂණය. පින්නතුනි අද ධර්ම දේශනාව සඳහා අප මාතෘකාව වශයෙන් යොදාගෙන තියෙන්නේ බද්දක සීල කියන සූත්‍රය. ඉති උත්තක පාළියේන සූත්‍රයක්. ත්‍රිපිටකයේහි සූත්‍ර පිටකයේහි කුද්දක නිකාය කියන ග්‍රන්ථ මාලාවේහි ඉති උත්තක පාළියේ කියන පොතේ ඇතුළත් බද්දක සීල කියන සූත්‍රයයි අද අපි මාතෘකාව වශයෙන් තෝරගත්තේ. මොකද මේ සූත්‍රයට කියන්නේ බද්දක සීල කියලා. බද්ද කියලා කියන්නේ පාලියෙන් බද්ද කියලා කියනවා, සංස්කෘතෙන් භද්‍ර කියලා කියනවා, සිංහලෙන් අපි යහපත් කියලා කියනවා. දැන් රාහුල හඳුනනටත් කිය රාහුල භද්‍ර කියලා. ඒ කියන්නේ යහපත් කියන එක, හොඳයි කියන එක, දැහැමි කියන එක. ඉතින් හොඳ සීලය ගැන කරුණු සඳහන් වෙන සූත්‍රයටයි බද්දක සීල කියලා කියන්නේ. මේ සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා බද්ද කේනච සීලේන බද්ද කායච දිට්ඨියා ඒතේහි ද්විහි ධම්මේහි යෝ සමන්නාගතෝ නරෝ කායස්ස බෙහෙදා සප්පඤ්ඤෝ සග්ගං සෝ උපපඤ්ජති. යම්කිසි කෙනෙක් යහපත් වූ සීලෙන් යුක්තනම් යම්කිසි කෙනෙක් යහපත් වූ දිට්ඨියෙන් නැත්තම් සම්මා දිට්ඨියෙන් යුක්තනම් මෙන්න මේ කරුණ දෙකෙන් යුක්ත වෙච්ච තැනැත්තා මෙන්න මේ ලක්ෂණ දෙකෙන් ධර්මකාරණා දෙකෙන් සමන්විත වෙච්ච නුවණැති තැනැත්තා මරණයෙන් පස්සේ හරියට ඔසවාගෙන ගිහිලා තිබ්බ වගේ සුගතියට යනවාය කියලා. මනුස්ස ලෝක, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක වැනි සුගතිගාමී තැනකේ තැනැත්තා මරණයෙන් පස්සේ උපදිනවා කියන කාරණේයි මේ සූත්‍රයෙන් දැක්වෙන්නේ. මේක තමයි සරල අදහස. සූත්‍රයෙන් විශේෂයෙන්ම සඳහන් වන්නේ එක පැත්තකින් සීලය ගැන, අනිත් පැත්තෙන් සම්මා දිට්ඨිය ගැන. ඉතින් අපි ඊට අදාළ කරුණු ටිකක් කෙටියෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් හොඳ කල්පනාවෙන් අහන් ඉන්නට ඕන. අපි අනුපිළිවෙලින් ටිකෙන් ටික විස්තර කරනවා. ඉතින් අවසානයේ මේට අදාළ අහන්න තියෙන ප්‍රශ්නෙම තියෙනවා නම් ඔබට අහන්නට පුළුවන්. ඉතින් සරත් මෙන්ඩිස් මහත්මයා නිතර ධර්ම දේශන අහනවා. ඉතින් ධර්ම සාකච්ඡා කරනවා. ස්වාමින් වහන්සේලා මුණ ගැහුනාම කරුණු අහනවා. ඉතින් ඔබතුමාට මේක හොඳ අවස්ථාවක්. ඒ වගේම ඔබට තමන්ගේ ධර්මඥානෙ දිනු කරගන්නටත් ඒ වගේම ධර්ම කරුණු තමන් නොදන්න කරුණු දැනගෙන තව තවත් මේ ධර්මයේ නිහෙළන්නටත් මේක හොඳ අවස්ථාවක්. පින්නතුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා ගත්තොතින් ඒ ධර්ම දේශනාවලට අහුම්කන් දෙනකොට අපට දැක ගන්න පුළුවන් ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි එක පැත්තකින් බුදුරජාණන් වහන්සේ ස්වර්ග මාර්ගය විස්තර කරනවා. කියන්නේ සුගතිගාමි වෙන ක්‍රමය විස්තර කරනවා. අනිත් පැත්තෙන් බුදුහාමුදුරුවෝ නිවනට මාර්ගය දේශනා කරනවා. ඊට අමතරව මේ ජීවිතයේ වශයෙන්ම කෙනෙකුට සාර්ථක වෙන කරුණු දේශනා කරනවා. එක පැත්තකින් බුදුහාමුදුරුවෝ කොහොමද අපි ලබා ගත්ත මේ මනුස්ස ජීවිතේ මේ මොහොත අපි සාර්ථක කරගන්නේ කියලා කරුණු දේශනා කරනවා. අපිට මේ ජීවිතයේ කරුණු වලින් සාර්ථක වෙන නම් මේ ජීවිතයේ සාර්ථක වෙදිනදා ගැටළු වලට මුහුණ දීලා එදිනදා කටයුතු සාර්ථක කරගන්න නම් බුද්ධ ධර්මයේ කරුණු පැහැදිලි කළ බණකට අපට පේනවා කරුණු හතරක් අපි සාර්ථක කරගන්නට ඕන. මේ ජීවිතයේ සාර්ථක වෙන නම් මොනවද ඒ කාරණා හතර? අපේ අධ්‍යාපනයෙන් දිනු වෙන්නට ඕන, ආර්ථිකයෙන් දිනු වෙන්නට ඕන, සෞඛ්‍යයෙන් හොඳ යහපත් කායික මානසික සෞඛ්‍යයෙන් දිනු වෙන්නට ඕන. අධ්‍යාපන, ආර්ථික, සෞඛ්‍ය, අනිත් කාරණේ සදාචාරය කියන එක හොඳ යහපත් ගතිගුණ අපේ ළඟ තියෙනකොට සමාජගත ජීවිතයේදී. නැත්නම් එතැන්බිට අපි ධනෙ තිබුණත් හුඟක් උගත් උනත් අපේ ළඟ චරිතයේ ලොකු අඩුපාඩුකම් තියෙනවා නම් සමාජගත ජීවිතයේදී අපිව කවුරුවත් අගය කරන්නේ, අපිව පිළිගන්නේ, අපිව කොන් කරනවා. අපේ පරලෝ ජීවිතයක් ගැන විශ්වාසයක් තිබ්බත් නැතත් අපි කර්මයේ විශ්වාස කළත් නොකළත් සමාජින බොහෝ දෙනෙක් මේ ජීවිතයේ යහපත් චරිතයක් අගය කරනවා. එනිසා මේ ජීවිතය හොඳින් ගත කරන්න අපට අවශ්‍ය වෙනවා. එනිසා තමයි බුදුරජාණන් වහන්සේ පංචශීලයේ පදනම් කරගත්තු ආචාර ධර්ම පද්ධතියක් සඳහන් කළේ. ඒ වගේම මිතුරන් හැටියට මිතුරන්ගේ ළඟ තියෙන ලක්ෂණ මොනවද කියලා පැහැදිලි කරලා තියෙනවා. මිත්තානි සංස කියලා කතාවක් තියෙනවා. ජාතක කතා අතරින් මෝගපක්ක ජාතකයේ කරුණු විස්තර කරනවා හොඳ යහපත් මිතුරෙක් වෙන්නේ කොහොමද කියන එක. ඊළඟට සිංහලවද සූත්‍රයේදී කොහොමද හොඳ මිත්‍රයෙක් යහපත් මිත්‍රයෙක් ළඟ තියෙන ලක්ෂණ මොනවාද කියලා පැහැදිලි කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මේ ජීවිතය සාර්ථක කරගන්න නම් හොඳට ඉගෙන ගන්නට ඕන. ඒ වගේම හොඳ දැහැමි රැක ආරක්ෂා කරන්න ඕන මහන්සි වෙලා. ඊළඟට හොඳ සෞඛ්‍ය පුරුදු තියෙන්නට ඕන. අනිත් කාරණේ සදාචාරවත් ජීවිතයක් ගත කරන්නට ඕන. පරලෝ ජීවිතයක් විශ්වාස කළත් නොකළත් මෙන්න මේ ටික අපේ ජීවිතෙන් දිනෙන් දින දිනු කරගන්නට අපි උත්සාහ කරන්නට ඕන. මේ ප්‍රධාන කරුණු හතරෙන් දිනු වෙන කෙනා එතනින් නවතින්නේ නැහැ. තව තවත් ධර්ම දේශන අහනකොට එතනත්තා තව තවත් ගැඹුරට යනවා ධර්ම කාරණාවලින්. ලෝකේ බොහෝ දෙනෙක් අලුත්ම ඥානය සොයාගෙන යන කාර්යයක් මේක. අලුත්ම සොයා ගැනීම, අභ්‍යවකාශ පරේක්ෂණ, අලුත් නිෂ්පාදන, අලුත්ම දර්ශන, මානසික රෝග වලට තියෙන ප්‍රතිකාර, මේ ආදී දේවල් ගැන වර්තමානයේ බොහෝ දෙනෙක් වාග් සැලකිල්ලෙන් ඉන්නේ. අලුත්ම තොරතුරු ගවේෂණය කරමින් ඉන්නේ. අන්න එවැනි ලෝකයක පින්නතුනි අපි තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. ඒ මොකක්ද? ඒ ලෝකයේ අය මේ ලෝකයේ තියෙන අලුත්ම කරුණු සොයාගෙන යන අතරේදී අද විශේෂ කරුණක් තමයි පින්නතුනි ලෝකයේ තියෙන බුද්ධිමත් අයගේ ලෝකයේ තියෙන දර්ශන ආගම් මොනවද කියලා ගැඹුරින් අධ්‍යයනය කරන කාලය. අධ්‍යයනය කරනව ඉගෙන ගන්න විතරක් නෙවෙයි, ඇතැම් විට තිබ්බතය, ඉන්දියාව, තායිලන්තය, බුරුමේ වගේ රටවලට දහම සොයාගෙන යනවා, දහම ප්‍රැක්ටිස් කරන්න යනවා, මෙහෙදි ඉගෙන ගන්නවා, ඊට පස්සේ තිබ්බතයට යනවා, එහෙ ටික කලා ප්‍රැක්ටිස් කරනවා, ඊට පස්සේ තායිලන්තයට යනවා, ඊට පස්සේ බුරුමේට යනවා, ඊට පස්සේ ඉන්දියාවටත් ගිහිල්ලා බුදුහාඳුරෝ පහළ වෙච්ච තැනුත් බලාගෙන, ඊට පස්සේ ඉන්දියාවේ පල්ලෙහාට පොඩි රටක් තියෙනවානේ, ඊට පස්සේ ඒකටත් යනවා. පින්නතුනි මේ වගේ තමයි අලුත්ම ලෝකයේහි ප්‍රවණතාවය. ඉතින් මෙවැනි ලෝකයක පින්නතුනි අපිත් තේරුම් ගන්නට ඕන අපි කොයිතරම් දුරට මේ බුදුහාමුදුරන්ගේ පණිවිඩය සොයාගෙන යන්නට අපිට උනන්දුවක් තියනවාද කියලා. අද මේ ලෝකේ යම් තාක් විදියේ තාක්ෂණයක්, විද්‍යාත්මක ඥානයක්, දැනුම් සම්භාරයක් තියෙනවා නම් ඒ සියලුම දැනුම්වල ආයු කාලය ගත වෙච්ච කාල පරස්සේ ගත්තොත් වැඩිමනෝතින් අවුරුදු 10000යි. 5000යි සාමාන්‍යයෙන් ගත්තොත් උපරිමනෝත් අවුරුදු 7000ක 10000කට දැනුම් සම්භාරයක් තමයි අද මේ ලෝකෙමයි හුවමාරු කරන්නේ. නමුත් අපි ත්‍රිපිටකේ නමෙන් ඉගෙන ගන්න ලෝකයේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයට අනාවරණය කරන මේ දැනුම් සම්භාරය කොයිතරම් කාලයක ගවේෂණයක ප්‍රතිඵලයක්ද? මේක පිනොතනි සාරාංශික කලප්‍රාක්ෂියක ඇස් ඉස් මස්ලේ දන් දීල කරපු මහා රිසර්ච් එක පරේෂණයක අනාවරණයක ප්‍රතිඵලයක්. මෙතරම් දිගු කාලයක කරපු පරේෂණයකින් ගත්තු ප්‍රතිඵලයේ ඉගෙන ගන්න ඇත්තනම් පිනොතනි අවංකව බලන්න අපට කොච්චර උත්සාහයක් තියනවද කියලා. දැන් අද වර්තමානයේ නවීන විද්‍යාඥයන්, මනෝවෛද්‍ය විශේෂඥවරුන් බුදුදහමේ තියෙන ඉතාම සියුම් කාරණා ඒගොල්ලන්ගේ පරේෂණයට අදාළව සොයාගනිමින් ඒවත් හදා බලමින් ඒ වගේ අනාවරණයන් ඉදිරිපත් කරලා ලෝකයට එකකින් ප්‍රතිඵල ලබා ගන්න උත්සාහ කරන කාලයක්. ඔබ ඇතැමිට දන්නවද දන්නේ නැහැ. එංගලන්තයේ රාජකීය හමුදාව ආරක්ෂක අංශ පුහුණු කරන තැන්වල ඒ ඇයට පුහුණුව දෙන තැන්වල ඉන්නේ ඉහළින්ම ඉන්නේ බුදුදහම ඉගෙන ගත්ත අය. බුදුදහම නිකන් ඉගෙන ගත්ත අය විතරක් නෙවෙයි ඇතැමිට බෞද්ධ භික්ෂුන් වහන්සේලා හැටියට හිටිය අය තමයි එංගලන්තයේ ඉහළම ආරක්ෂක ස්ථානවල ඒ ඇයට උපදෙස් දෙන්නේ. ලංකාවෙන් ගිහිපු කෙනෙක් ඉන්නේ. ඒ විතරක් නෙමෙයි පින්නතුන ඔබ ළඟදී දකින්න ඇති ඇතැම් මේ වීඩියෝ වල එහෙම ඇමරිකාවේ හමුදා පුහුණු කරන තැන්වල ඉහෙළම පුහුණුව දෙන්නේ ඒ ඇයට ස්වාමින් වහන්සේලා හැටියට හිටිය අය, මහානල හිටිය අය. බුදුදහමේ තියෙන සංකල්ප විශේෂයෙන් සතිමත් බව මයින්ඩ්ෆුල්නස් එක ඒගොල්ලන් ප්‍රැක්ටිස් කරනවා. ඉතින් එවැනි කාලයක පින්නතුනි බලන්න අපේ උපතින් බෞද්ධ වෙච්ච අපි මේ බුදුදහමට කොයිතරම් අපි අවංකව කැපවීමක් දායකත්වයක් දක්වනවාද කියලා අපි ගැනම බලා ගන්න වටින කාලයක්. ඉතින් එවැනි කාලෙක මේ බුදුදහමේ තියෙන කරුණ ගැන ඔබ දක්වන උනන්දුව ගැන අපි සතුටු වෙනවා ඇත්තෙන්ම. මේ රැස්වල ඉන්න බොහෝ දෙනෙක් විහාරස්ථාන ගානක සීල වැඩසටහන් වලට සහභාගී වෙනවා, බණ භාවනා කරනවා, ස්වාමීන් වහන්සේට උදව් කරනවා. ඉතින් ඔබ ඒ ගැන හුඟක් සතුටු වෙන්න පුළුවන්. ඉතින් අපි මුලින්ම සඳහන් කළේ මේ ජීවිතය සාර්ථක කරගන්න බුදුදහමේ කරුණ දේශනා කරනවා. බුදුදහම එතනින් නවතින්නේ නැහැ. තවත් ගැඹුරට යනවා. මරණයෙන් පස්සේ ජීවිතය සාර්ථක වෙන හේතු වෙන කරුණ දේශනා කරනවා. ඒක ප්‍රධාන වශයෙන් කම්මසකතා සම්මාදිටිය පදනම් කරගත්තු නැත්නම් සිත මුල් වෙලා කරන යහපත් ඌහෝ අයහපත් ඌහෝ කරුණවල විපාක විදියට ආනිසංස විදියට තමන්ට ඒකේ ප්‍රතිඵල ලැබෙනවා කියන කාරණේ. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය කියන්නේ ඒකයි. මනස මුල් වෙලායි අපේ ජීවිතේ හැම දෙයකටම බලපාන කරුණෝ. මනසාචේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා. යම් කිසි කෙනෙක් අපිරිසිදු සිතින් යමක් කරනවා නම් භාසතිවා කරෝතිවා. වචනයක් කතා කරනවා නම් කායික දෙයක් කරනවා නම් එහි විපාක විදියට දුක්ඛමන් වේති තතෝනම් දුක්ඛමන් වේති චක්ඛන්ව වහතෝ පදම්. හරියට ගොනා පිටපස්ස එන කරත්ත රෝදය ගොනාට මහ ලොකු වේදනාවක් බරක් දීගෙන පිටපස්ස එනවා වගේ අර තමා අපිරිසිදු සිතින් කරන දේවල් වල කියන දේවල් වල විපාක තමන්ගේ පිටපස්ස එනවා කියන කාරණය. අනිත් පැත්තෙන් මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා. යම් කිසි කෙනෙක් පිරිසිදු සිතින් පහන් සිතින් යමක් කියනවා නම් යමක් කරනවා නම් අන්නේ ආනිසංස ඡායාව අනපායිනි. තමන් පිටපස්ස එන සෙවණැල්ල වගේ තමන්ට යහපත රැගෙන එනවා කියන කාරණය. මෙන්න මේක තමයි කම්මසකතා සම්මාදිටියේ පදනම පිනතුනි. මෙන්න මේ පදනම දැනගත්තු ගමන් මේ තැනැත්තා කරන්නේ මොකද්ද? එයා හැකිතාක් දුරට සබ්බ පාපස්සකරණං කියපු විදියට හැකිතාක් අකුසල වලින් ආවෙන් යනවා. ඇයි එහෙම කරන්නේ? අනිත්‍යයට බය හින්දද? සමාජයෙන් දොස් ලැබෙන හින්දද? නැහැ, තමන් දන්නවා තමන්ගේ අතින් අඩුපාඩුවක් වුණොත් ඒකේ තමන්ටම හිත වේදනාව එනවා කියන එක තමන් දන්නවා. ඒ නිසා හැකිතාක් දුරට තමන්ගේ වචනෙන්, කයින්, සිතින් කරන අයහපත් දේ වලින් තමන් වෙන් වෙනවා. ඒ විතරක් නෙවෙයි. කුසල සුප සම්බදා කියපු ආකාරයට හැකිතාක් දුරට දාන සීල භාවනා කියන පුණ්‍යක්‍රියා කුසල දහම් ජීවිතය තුළ කරනවා. දැන් මේ පිනතුනුත් ඒ කර්ම විශ්වාස තියෙන අය. ඉඩ ලැබෙන හැම අවස්ථාවකදීම ඔබ පින්කම් කරනවා. ඇතැමිට ගෙදර තමන්ගේ වත්තේ තමන් භෝගයක් හැදුවනම් ගහක් හිටෙව්වනම් ගෙඩියක් හැදෙනකොටනේ ඒක කඩලා බුද්ධ පූජාව තියෙනවා, සාමීන වහන්සේට පූජා කරනවා. රැකියාවකට ගිහිල්ලා අලුතෙන් දෙයක් ලැබුණොත් තමන් ඒකෙන් බුද්ධ පූජාව තියෙනවා, නැත්නම් ස්වාමීන් වහන්සේට සලකනවා. ජීවිතේ හැම වැදගත් අවස්ථාවකදීම ස්වාමීන් වහන්සේලගේ ආශිර්වාදය ලබා ගන්නවා, බණ අහනවා, බුදුහාඳුර සිහිපත් කරලා බුද්ධ පූජා ආදිය තියෙනවා. මේක තමයි පිනතුනි මේ කර්මය පිළිබඳව විශ්වාස කරන කෙනාගේ තියෙන ලක්ෂණය. ඉතින් ඔබ හැම දෙනාගේම ළඟ ඒ ගුණ තියෙනවා. එතකොට ස්වර්ගගාමි මාර්ගයේ පදනම තමයි කම්මසකතා සම්මාදිට්ඨිය කියන එක. නමුත් තවත් ගැඹුරට යනවා පිනතුනි බුදුදහමෙහි මේ කම්මසකතා සම්මාදිට්ඨිය නවතින්නේ නැහැ. චතුසත්‍ය සම්මාදිට්ඨිය කියලා දුකේ හට ගැනීම හා නැතිවීම ගැන පිළිබඳව අවබෝධයට පත් වෙනවා. මොකද ලෝකේ යහපත් දේවල් කරන්න කියන එක ලෝකේ බොහෝ දෙනා කියන කාරණයක්. ඒක බෞද්ධයන් විතරක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ පහළ වෙන කලිනුත් ලෝකේ යහපත ගැන මිනිස්සු තේරුම් අරන් තියුණා. කර්ම විශ්වාස කළා. නමුත් මේ හැම දෙයකම පදනමුනේ ආත්ම සංකල්පයේ මත. සසර භවයෙන් භවයට යන නිත්‍ය වූ ආත්මයක් තියෙනවා කියන විශ්වාසය මත ඕන්නේ හැමදේම කලින්. නමුත් එවැනි දහමක් ලෝකයේ තිබෙච්ච සමයක තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වුණේ. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ මූලික හරය තමයි මේ අනිත්‍ය දුක් අනාත්ම කියන පදනම. වෙනත් විදිහකින් කියනවා නම් පටිච්ච සමුප්පාදය කියන පදනම. තවත් ගැඹුරින් කියනවා නම් අනිත්‍යතාවය පිළිබඳව කරපු විග්‍රහය. මෙන්න මේ දැනුමත් එක්ක ඉන්නකොට ඒකන දක්ෂ වෙනවා දුකේ හටගන්නේ කොහොමද, දුක නැති වෙන්නේ කොහොමද කියන එක හොදන්නවා. ඕනම අවස්ථාවක හිතක දුකක්, වේදනාවක්, ගැටලුවක් ඇති වෙලා තියෙනවා නම් ඒකට මූලික හේතුව තමන්ගේ හිතේ තියෙන අවිද්‍යාව නිසා, අනිත් පැත්තෙන් තමන් ඒ වෙලාවේ සිහියෙන් හිටියේ නැති නිසා. අන්න ඒකයි දුකට හේතුව කියන කෝ සහ මුලින්ම තේරුම් ගන්න. මෙන්න මේ විදිහට පින්නතුනි මේ ජීවිතයේ තමන් ඉගෙන ගැනීම පටන් රැකිරක්ෂා කළ දහම ඉගෙන ගන්න එක ඉඳන් දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කිරීම ඔස්සේ පරිසම්පාදයේ පිළිබඳව දැනුම ලබන අවබෝධයත් සමගම අනිත්‍ය දුක් අනාත්ම කියන අවබෝධයත් එක්ක යන මෙන්න මේ දැනුමත් එක්ක වඩන සීල සමාධි ප්‍රඥා දක්වාම බුදුදහම ටිකෙන් ටික ගැඹුරට යනවා. මෙන්න මේ ටික හොඳට ඉගෙනගත්තු කෙනා තමයි පිනතුනි හැබෑ ලෙසම බුදුදහම දැනගත්තා වෙන්නේ සහ බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වුණාද කියලා ඇත්තටම දන්නේ. ඉතින් මෙන්න මේ මාර්ගය තමයි ටිකෙන් ටික අපිට මේ සූත්‍රේනුත් සාකච්ඡා කරන්න පුළුවන්කම තියෙන්නේ. විශේෂයෙන්ම බද්දක සීල කියන නමින් අද අප සාකච්ඡා කරන මේ සූත්‍රයෙන් එක පැත්තකින් විස්තර කරන්නේ සිල්වත් වීම ගැන, අනිත් පැත්තෙන් සම්මාදිට්ඨිය ගැන. මෙතෙන්දි ලක්ෂණය තමයි බුදුහාමුදුර දේශනා කරන යම්කිසි කෙනෙක් සිල්වත් නම්, යම්කිසි කෙනෙක් යහපත් දැක්මකින් යුක්ත නම්, කිසියම් කෙනෙක් යහපත් සීලයක බද්දකේනේච සීලේන යහපත් සීලෙන් යුක්ත නම්, ඒ කියන්නේ සම්මා වාචා සහ සම්මා කම්මන්ත කියන එක. ඒ වගේම කියනවා බද්ද කායච දිට්ඨිය යහපත් දැක්මෙන් දිට්ඨියෙන් යුක්ත නම්. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ සම්මා දිට්ඨිය කියන එක. ඔව්, සම්මා දිට්ඨියෙන් යුක්ත නම් අන්නේ තැනැත්තා හරියට ඔසවාගෙන ගිහිල්ලා තිබ්බ වගේ ඒකේනා මරණයෙන් පස්සේ සුගතිගාමි වෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ මෙහිදී විශේෂයෙන් දේශනා කරන්නේ ස්වර්ග මාර්ගය ගැන, සුගතියට යන මාවත ගැන. පින්නුතුනි මෙතන විශේෂ ලක්ෂණයක් තියෙනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි දානය ගැන මෙතන කියලා නැත්තේ කියලානේ. දැන් බොහෝ විට අපි කරන පින්කම් තමයි දානය කියන එක, දන් දෙන එක. එතකොට අපි බොහෝ දෙනෙක් හිතන්නේ දන් දුන්නාම සුගතිගාමි වෙන්න පුළුවන් කියලානේ. ඒක යම් කිසි විදයක සත්‍යක් තියෙනවා. නමුත් වෙනතුනි ගැඹුරින් බැලුවාම ලක්ෂණය තමයි මේ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවල ආනිසංස වෙන වෙනම තියෙනවා. දානීය ආනිසංස විදියට අපට නිරෝගී භාවය ලැබෙනවා, දිගාසිරි සම්පත්තිය ලැබෙනවා, වර්ණ්‍ය ලැබෙනවා, සැපය ආදී කාරණා ලැබෙනවා. සසර ජීවිතයේදී බහුභෝග සම්පත් ලැබෙනවා. දානය නිසා සුගතිගාමි වෙනවා කියලා සඳහන් කරන්නේ නැහැ. හැබැයි ඒ සුගතිගාමි වෙච්ච කෙනාට ඒ භවභෝග සම්පත් ප්‍රතිපාසුකම් ලැබෙන්න එක හේතුවක් වෙනවා. එතකොට සුගතිගාමී වීම සඳහා දේශනා කළේ මොකද්ද? සිල්වත් වෙන්නට ඕන. නිකන් සීලයක් නෙවෙයි සප්පඤ්ඤෝ කියලා නුවණින් සම්මා දිට්ඨියෙන් යුක්ත වුණු සීලෙන් තමයි සුගතිගාමී වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේක විශේෂ කාරණයක්. දැන් මේ සම්බුද්ධ ශාසනයේ හැටියට සුවිශාලම දාණය දුන්නේ අසද්දෘශ මහා දාණය දුන්නේ කවුද? කොසල රහිතමත් කොසල මල්ලිකාවක් දෙන්න තමයි දුන්නේ. නමුත් විනෝතුනි මේ තරම් ඉතාම ප්‍රබල දානයක් දීමට දායකත්වය දැක්වපු කොසල මල්ලිකාවටවත් විනෝතුනි සුගතිගාමි වෙන එක ඉතරම් පහසු දෙයක් වුණේ නැහැ. ටික කනකට හරි එතුමියට සිද්ධ වුණා දුගතිගාමි වෙනට. නමුත් ඒ කුසලයේ ඉස්මතු වෙලා නැවත සුගතියට ආවික්මනින්ම. නමුත් විනෝතුනි දානය කියන කේ සීමාව අපි හඳුනා ගන්නට ඕන. ඒ දානියම තමයි පිනතුනේ අනිත් හැම පින්කමකටම මූලික වෙන්නේ. යම්කිසි දෙයක් පරිත්‍යාග කරන්න බැහැ නම් කෙනෙකුට ඒ තැනැත්තාගෙන් සීලයක්වත් සමතිය දස්නාවක්වත් බලාපොරොත්තු වෙන අමාරුයි. ඉතින් දානය කියන එක ආරම්භක පියවරක් හැටියට ඉතාම වැදගත්. නමුත් පිනතුනේ ඒ දානේ විතරක් ප්‍රමාණවත් නැහැ. අපේ ඊළඟ ආත්ම භාවයේ සුගතිය තීරණය කරන ප්‍රධානතම සාධකයේ බවට පත් වෙන්නේ මොකද්ද? සිල්වත් බව කියන එක. අන්නේ සීලය ගැනයි මේ සූත්‍රයෙන් දැක්වෙන්නේ. නිකන් සීලයක් නෙවෙයි බද්ධ කේනක සීලේන යහපත් සීලයක් වෙන්නට ඕන. බුදුදහමේ හැටියට කම්මසකතා සම්මාදිතේ පෙරට කොටගත්තු නොනැති සීලයක් වෙන්නට ඕන. ඒකෙන් නියමානිසංස ලැබෙනනම් අනිත් කාරණේ තමයි බද්ධ කායච දිට්ඨිය යහපත් දැක්මකින් යුක්ත වෙන්නට ඕන. ඇත්තටම අපේ ජීවිතේට මොකද වෙන්නේ කියන එක අපි කියුවා. මෙන්න මේ සම්මාදිට්ඨිය යහපත් දැක්ම කියන එක කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි කම්මසකතා සම්මාදිට්ඨිය කියන එක කර්මඵල අදහන නුවණ කියන එක. දැන් මේ සූත්‍රයෙන් මේ ගාථාවෙන් දැක්වෙන විදිහට මේ තැනැත්තාට තියෙන්නේ කම්මසකතා සම්මාදිට්ඨිය පදනම් වෙච්ච නුවණ. ධර්ම ශ්‍රවණය කළා, ඔහු සසර ස්වභාවයේ තේරුම් අරගෙන යම්කිසි ප්‍රමාණයකට හොඳ දේවල් කරනවා. ඔහු දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කරන කෙනෙක්. අන්නේ ආනිසංස විදියට මේ තැනැත්තාට සුගතිගාමි වෙන්නට පුළුවන්. එතකොට මෙන්න මේ පියවර අපි සාකච්ඡා කරන ගමන් මෙතනින් නැවතෙන්නේ ටිකෙන් ටික තවත් අපි ගැඹුරට යන්නට ඕන. අපි මුලින්ම තේරුම් ගන්නට ඕන සීලය කියන්නේ මොකක්ද කියන එක. සිල්වත් බව කියන්නේ පින්නතුනි අපේ හිතේ අපේ ජීවිතයේ තියෙන කය වචනය සංවර කරගන්නා ස්වභාවය. වචනියමක් කතා කරනකොට එකපාර වචන කතා කරන්නේ පච්චවෙක්කීත්වා පච්චවෙක්කීත්වා වාචාය කම්මං කාතබ්බං කියපු විදිහට නැවත නැවත සිහි කළ තමයි වචනයක් පිට කරන්නේ. ආවට ගියාට වචන කතා කරන්නේ. ඒ වගේම කයින් යමක් කරනවා නම් නැවත නැවතත් ඒ ගැන හිතනවා. පච්චවෙක්කීත්වා පච්චවෙක්කීත්වා කායන කම්මං කාතබ්බං. කයින් ක්‍රියා කරනකොට නිතර මේ ගැන හිතලා තමයි කරන්නේ. ආවට ගියාට කරන්නේ නැහැ. මේක තමයි සිල්වත් කෙනාගේ ළඟ තියෙන ලක්ෂණය. මෙහි ලක්ෂණයේ විදිහට ඒ තැනැත්තා හැකිතාක් දුරට ප්‍රාණඝාතයෙන් වැළකෙනවා, සොරකම් කිරීමෙන් වළකිනවා, කාම මිත්‍යාචාරයෙන් වළකිනවා, බොරු කීමෙන් වළකිනවා, ඒ වගේම කේලම් කීමෙන්, පරුස වචන කීමෙන්, හිස් වචන කීමෙන්, මත්පැන් පානය කිරීම ආදී මෙන්න මේ දුර්වලතා හැකිතාක් දුරට ඒ තැනැත්තා අඩු කරගන්නවා. මේක තමයි සිල්වත් කෙනාගේ තියෙන ලක්ෂණය. මෙහෙම සිල්වත් වෙන්න පින්නතුනි කෙනෙකුට නිකනුත් පුළුවන් වෙන්න. මේව නොකර කෙනෙක් ඉන්න පුළුවන් ලෝකේ. නමුත් මේ වගේන් වැළකීලා හිටියා කියලා විතරක් ඒ තැනැත්තා සිල්වත් කෙනෙක් කියලා කියන්නේ. එහෙමනම් සත්තුණු සිල්වතුන් වෙන්නට ඕන. ඇයි සත්තු බොරු කියන්නේ, කේලම් කියන්නේ, මත්පැන් පානය කරන්නේ? ඈ දැන් වඳුර වගේ, අලි වගේ සත්තු ගත්තොත් ඇතැම් විට හාවෝ වගේ සත්තු, මුකටි වගේ හාවෝ නැත්තම් ඌ වගේ සත්තු අනිත් සත්තු මරන්නේ නැහැ නේ. ඉතින් ඒ සත්තු තේන සිල්වන්ත වෙන්නට ඕන. නමුත් බුදුදහම එහෙම කියන්නේ නැහැ. එතකොට සිල්වත් වෙන්න නම් පින්නතුනි සම්මා සංකල්පය තියෙන්නට ඕන. යහපත් කල්පනාවක් තියෙන්නට ඕන. හොඳ සංකල්ප තියෙන්නට ඕන. ඒ සම්මා සංකල්ප ඇති වෙන්නේ කොහොමද? සම්මා සංකල්ප නිකන් ඇති වෙන්නේ නැහැ. ඒ සඳහා මොකද තියෙන්නේ? සම්මා දිට්ඨිය තියෙන්නට ඕන. ඒකට සම්මා දිට්ඨිය තියෙන කෙනාට තමයි සම්මා සංකල්ප තියෙන්නේ. සම්මා සංකල්ප තියෙන කෙනාට තමයි සම්මා වාචා තියෙන්නේ. දැන් යම්කිසි කෙනෙක් නිශ්ශබ්දව හිටියයි කියලා හෝ හොඳ වචන කතා කරයි කියලාම එයා සිල්වත් කෙනෙක් කියලා අපි කියන්නේ. ඇතැම් විට කෙනෙක් කනතුරකටපත් වෙන්න තියෙනවා. ඒ වෙලාවේ කෙනෙක් නිශ්ශබ්දව ඉන්නවා. මොකෝත් කියන්නේ. එතකොට අපිට හිතෙනවා එයා හරි හොඳ කෙනෙක්. එයා වචනයක්වත් කතා කරන්නේ නැහැ. බිම බලාගෙන හොඳට ඉන්නේ කියලා අපි කියන සමහරටනේ. නමුත් තව කෙනෙක් එක්ක ඉන්නවා. ඒ තැනැත්තා අරගෙනාට අනතුරක් වෙනකොට කෑ ගහලා කියන ওই අනතුරටපත් වෙන ඕකෙන් බේරෙන්න කියලා. ඇතැම් විට කෑ ගහලා සැරෙන් කියලා බෑ. ඇතැම් විට ගහලා හරි කියලා එතනින් බේරෙනවා. බලන්න පිනුතුනි වෙනස. එතකොට කෙනෙක් සාමාන්‍යයෙන් නිශ්ශබ්දව හිටියා කියලා විතරක් කෙනෙක් බාහිරින් සංවරශීලීව හිටියා කියලා විතරක් අපි ආ සිල්වත් කෙනෙක් කියලා කියන්නේ නැහැ. බද්ද කේනෙච්ච සීලයන කියලා කතාවෙන් කියන්නේ නැහැ. කියන්නේ දැනත්තා කොයිතරම් යහපත් කල්පනාවකින් ඉන්නවද කියන පදනම මත. යාගේ ළඟ හොඳ යහපත් ආකල්ප සම්පත්තියක් තියෙනට ඕන. ඒ ආකල්ප සම්පත්තියේ තියෙන අය සමහර ටික කලබල ගැතිනොත් යුක්තයි. අනිත් අයට බනින වෙලාවලුත් තියෙනවා. හැබැයි ඒ තැනත් අනිතරම මානව දයාවෙන් ඉන්නේ. සාමාන්‍ය අනුතුරක් විතරක් නෙවෙයි. ඇතැම් විට කෙනෙක් මරණයෙන් පස්සේ තේ තැනත් අනුතුරින් බේරන්නට දුගතිගාමි වීමෙන් අනුතුරින් බේරන්නට නිතර උනන්දුවෙන් වැඩ කරන්නේ. හරියට අම්ම කෙනෙක් දරුවේ දෙස බලනවාගේ ආකල්පයෙන් වැඩ කරන්නේ. මේක තමයි සම්මා දිට්ඨියේ, සම්මා සංකල්පයේ, සම්මා වාචා, සම්මා කම්මන්ත ආදී මේ දේවල් වල තියෙන ලක්ෂණය. සම්මා දිට්ඨිය ඇති වෙන නම් මොකද කරන්නට ඕන? සම්මා දිට්ඨියත් නිකන් ඇති වෙන්නේ නැහැ. සම්මා දිට්ඨිය ඇති වෙන්න නම් ධර්ම ශ්‍රවණය කරන්නට ඕන. සද්ධර්ම ශ්‍රවණියත් යෝනිසෝ මනසිකාරයත් කියන කාරණා දෙක සම්පූර්ණ වුණොත් තමයි සම්මා දිට්ඨිය ලැබෙන්නේ. නැත්නම් අපට අපි දන්න දේම සම්මා දිට්ඨිය කියලා අපි හිතන් ඉන්නේ ඇතැම් විට. තමනු දැනටත් ධර්මඥාණයෙන් තමට දැනුමක් තියෙන පුළුවන්. හැබැයි ඒක තව තවත් අපි පැහැදිලි කරගන්නට ඕන පිනුතුනි නැවත නැවතත් ධර්ම දේශන අහලා. අපි වගේ සාමාන්‍ය විතරක් නෙවෙයි මාර්ගඵලලාභී උතුමනුත් ධර්ම ශ්‍රවණය කළා තියෙනවා. ධර්ම දේශනා කළ විතරක් නෙවෙයි උන්වහන්සේලා ධර්ම ශ්‍රවණය කළා තියෙනවා. රහතන් වහන්සේලා, සරියුත් මුගලන් ආදී ස්වාමින් වහන්සේලා, අනුරුද්ධ හාමුදුරුව, කච්චායන හාමුදුරුව, මහා කොට්ටිත හාමුදුරුව, මහා කප්පින හාමුදුරුව, ආනන්ද හාමුදුරුව මේ වගේ ස්වාමින් වහන්සේලාත් බණ අහලා තියෙනවා. විතරක් නෙවෙයි බුදුහාමුදුරුවොත් නැවත බණ අහලා තියෙනවා. ශ්‍රාවකයන් වහන්සේලා ධර්ම දේශනා කරනකොට බුදුහාමුදුරුවෝ ඇතැම් විට ආසන්න ඉඳගෙන බණ අපවස්ථා තියෙනවා. ඉතින් පිනුතුනි මෙන්න මේ විදිහට ධර්ම ශ්‍රවණය කරනකොට සම්මා දිට්ඨිය ඇති වෙනවා. සම්මා දිට්ඨිය ඇති වෙනකොට සම්මා සංකල්ප, ඊට පස්සේ සිල්වත් බව, මේ වගේ කරුණ රැසක් අපේ ජීවිතය තුළ ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිල්වත් වීම ආනිසංස ගැන. කායික වාචික සංවරණ යුක්තව යම්කිසි කෙනෙක් ඉන්නවා නම් ඒ තැනැත්තාට ආනිසංස රාශියක් ලැබෙනවා ධර්මයේ සඳහන් වෙනවා. එකක් තමයි සමාජගත ජීවිතයේදී ඒ තැනැත්තාට විසරද බවක් ඇති වෙනවා. නිර්භය බවක්. ඕනම සමාජයක් අභියස නිර්භයව යාමේ හැකියාවක් තියෙනවා. මේක සිල්වත්කමේ තියෙන ලක්ෂණය. තවත් පැත්තකින් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සිල්වත් තැනැත්තාගේ මේ කීර්තිය නිසාම මහත් වූ භෝග සම්පත්තියක් ලබන්න පුළුවන් කියලා දේශනා කළා. ඒ නිසාම බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සීලං යාව ජරාසාදෝ කියලා. මහලු වෙනකම්ම දිරාපත් වෙනකම්ම සිල්වත් බෞතුම් කියලා. කුඩා කාලේ පටන් මහලු වීම කරා දක්වාම සීලය හොඳයි කියලා දේශනා කළා. මේක වරදවා තේරුම් අරගෙන නිසාද දන්නේ සමහර හිතාගෙන ඉන්නවත් දන්නේ මහලුවන්න පස්සේ සීල සමාදන් වෙනවා කියලා. තිනතුනි ඒක නෙවෙයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ මහලු වෙනකම්ම සීලං යාව ජරාසාදු මහලු වෙනකම්ම සිල්වත් වෙනෙකු උතුම් කියලා දේශනා කළේ. මහලු වෙලා සිල් රකින්න කියන එක නෙවෙයි. පින්නතුනි ඒ වගේම විශේෂ සූත්‍රයක් දැක්වෙනවා සීල ගැන ආශංස තියෙන ආකංකේය කියලා සූත්‍රයක්. මජ්ක්‍ධිම නිකායේ තියෙන සූත්‍රයක් ආකංකේය කියලා. බුදුහාමුදුරුවෝ මෙහිදී සීල ආනිසංස රාශියක් දේශනා කරනවා. ඒකේ පළවෙනි පියවර තමයි එකට තමන් එක්ක එකට ඉන්න අනිත් අයගේ හිත දිනා ගන්නට, විශ්වසනීයත්වයේ දිනා ගන්නට හැකියාව ලැබෙනවා සිල්වත් වෙන තැනැත්තාට. අනිත් කාරණය ඒ තැනැත්තාට ප්‍රතිපහසුකම් හොඳට ලැබෙනවා. අනිත් අයගෙන් උපකාර හොඳට ලැබෙනවා සිල්වන්ත කෙනාට. දැන් පැවිදි වෙලා ඉන්නම ඕනේ නැහැ. ගිහිව වුණත් පිනොතුනි ඔබ වයසට යනකොට ඔබේ දරුවන්, ඔබේ ඥාතීන් ඔබට හුඟා සැලකන්නේ ධනෙට තිබ්බටම නෙවෙයි. ඔබ හුඟා දරුවන්ට සැලකුවට විතරක් නෙවෙයි දරුවෝ ඔබට සැලකන්නේ. දරුවෝ සැලකන්නේ කොමකින්දද? සිල්වත් බව නිසා. අම්මා තාත්තා හොඳට සිල්වන්ත නම් දරුවෝ හොඳට සලකනවා. ඈ ප්‍රධාන දේ තමයි වචනය හුඟක් පරිසම් කරගන්නට ඕන. ඈ වෙනත් විදිහකින් කියනවා නම් කට පරිසම් කරගන්න. එහෙම නැත්තම් සැලකිලි ලැබෙන්නේ නැහැ දරුවන්ගෙන් වයසට ගියාම. වයසට ගියාම සලකන්නේ ඔබ දේපර දීලා තියෙන නිසා විතරක් නෙවෙයි. ඈ ඔබ හොඳට සිල්වන්ත කෙනෙක් නම් තමයි දරුවෝ ඔබට සලකන්නේ. අනිත් කාරණය තමයි බුදුහමර දේශනා කරනවා මිය ගිහිපු අයට ඔබ පින් අනුමෝදන් කරන්න කැමති නම් මිය ගිහිපු අය සතුටටපත් කරන්න කැමති නම් සිල්වන්ත වෙන්න කියලා. අපි බොහෝ විට හිතන් ඉන්නේ මිය ගියාට පින් අනුමෝදන් කරන්නේ දන් දීලා කියලානේ. දානය තමයි බොහෝ විට මිය යන අයගෙන් ආහාර පාන ඇඳුම් පැනඳුම් බලාපොරොත්තුවෙන් බොහෝ දෙනෙක් කියන්නේ අපි ඒත් සමාන දේවල් දීලා පින් අනුමෝදන් කරන්නේ. නමුත් පිනතුනේ කෙනෙක් සිල්වන්ත නම් ඒ තැනැත්තාගේ මිය ගිහිපු ඥාතීන් අම්මල තාත්තලා ඒ සිල්වන්ත කෙනාගේ දිහා දැකලා සතුට වෙනවායි කියලා. පිනතුනේ මේ ආත්ම භාවය අම්ම තාත්ත විතරක් නෙවෙයි ධර්මයේ ඊටාම පැහැදිලි සිද්ධීන් සඳහන් වෙනවා. යම් කිසි කෙනෙක් හොඳට සිල්වන්තව ඉන්නවා නම් මීට කලින් ආත්ම භාවල අම්මල තාත්තලත් ඒ තැනැත්තා දිහා බලලා සතුට වෙනවායි කියලා. අනේ මගේ දුව අනේ මගේ පුතා හුඟා සිල්වන්තයි කියලා ඒ දරුව දෙස මිය ගිහිල්ල සුගතියේ ඉන්න අම්මල තාත්තලා දරුව දෙස බලාගෙන ඉන්නවා කියලා සඳහන් කරනවා. ඒ නිසා මේ සිල්වන්ත බව කියන එක බලන්න පිනොත්නේ කොයිතරම් දුරට වටිනවද කියලා. මෙහෙම කරුණ දේශනා කරන බුදුහාමුදුර දේශනා කරනවා සිල්වන්ත බව නිසා මේ තැනැත්තා කුසල් කරන්න කැමැත්තක් ඇති වෙනවා. අකුසලෙන් මිදෙන්නත් කැමැත්තක් ඇති වෙනවා මේ සිල්වත් බව නිසාම. ඇයි ඒකට හේතුව? හොඳට සීලය රකින්න කෙනා ඒකේ ආනිසංසත් හොඳට දකිනවා. තමන් රකින්න සීලය නිසාම තමන්ට මේකේ ආනිසංස පේනවා. ප්‍රාණඝාතය නොකරනවා නම්, බොරු නොකියනවා නම්, අනිත් අය බේද කරන කේලම් නොකියනවා නම් තමන්ට තමන්ගෙන ලොකු විශ්වාසනීයත්වයක් තියෙනවා. දැන් බලන්න අපි බොරු කියන්නේ නැහැ කියලා. බොරු කියන්නේ නැත්නම් පේනොතේ තමන්ට තමන් ගැන කොයිතරම් සැහැල්ලුවදනේ. බොරු කියන කෙනාට පේනොතුනි එච්චර එක මතක තිය බොරු නොකියන කෙනාට ඇත්ත කතා කරන කෙනාට තමන් කතා කරපු දේ ගැන මතක තියාගන්න ඕනේ නැහැ. බොරු කියන කෙනාට ඒ කියපු බොරු හොඳට මතක තියාගන්නවා. ඇයි ඒ? අනිත් තැන්වලදී තේ බොරු ඒ විදිහටම කියන්න ඕනේ නැත්නම් අහුවෙනවා. ඇත්ත කතා කරනවා නම් පේනොතුනි කතා කරපු දේ ගැන ආයි මතක තියාගන්න ඕනේ නැහැ. ඒක ලොකු පහසුවක් ඒක. අනිත් දේ තමයි අනිත් අය ભેදවන දෙයක් නොකියලා තියෙනවා නම් තමන්ට කිසි ගැටලුවක් නැහැ. කාටවත් කියන්න බෑ හවලාගෙන හවලා මෙහෙම කිව්වා කියලා අපිට කියන්න දෙයක් නැහැ. අපි කතා කළත් කෙනෙක් ගැඩු පාඩුවක් ඒ දෝෂාරෝපණය ලක් වෙන කෙනා වුණත් අහන් හිටියොත් සැඟවිලා ඒ කෙනාගේ වුණත් හිත අපහැදෙන්නේ නැති විදිහට අපි කතා කරනවා. පුද්ගලයාට නෙවෙයි දෝෂාරෝපණය කරන්නේ. අනේ මේ වරද නොකර හිටියනම් මෙයා මේ කරදරයටපත් වෙන්නේ නැහනේ. මේ දේ කරන නිසානේ මේ දුකට පත් වෙලා තියෙනද මේ කෙනා කියලා අන්න ඒ න්‍යායෙන් තමයි කතා කරන්නේ. ඒ වරද පුද්ගලිට බැඳලා නෙවෙයි කතා කරන්නේ, ඒ වරද පිළිබඳව එයා කතා කරන්නේ. නමුත් අද අපි බොහෝ දෙනෙක් පුද්ගලයට හැදෝ සරෝපණය කරන්නේ වරද ගැන නෙවෙයි කතා කරන්නේ. ඉතින් ඒ විදිහට අපි ධර්මයේ දන්නව නම් අපට හොඳට අපේ ජීවිතය කළමනාකරණය කරගන්න පුළුවන්. විශේෂයෙන්ම බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ සිල්වත් සීමේ ආනිසංස. මෙහෙම ගිහිල්ලා පින්නතුණි පරලෝ සුගතිගාමී වීම, ඒ වගේම විශේෂ ඥානයන් ලැබීම, ඉරදීද ඥාන ආදී අභිඥා ලැබීමේ පටන් අවසානයේ ආසවක්ඛේ ඥානය නැත්නම් රහත් භාවය ලැබීම දක්වාම මේ සීලානිසංස විස්තර කරලා තියෙනවා. ඉතින් මේකේ පදනම තමයි පින්නතුනි එදිනෙදා අපි රකින්න පංචශීලය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පංචශීලය කෙනෙක් රකින්නවා නම් ඒ තැනැත්තා ලෝකයට බය සහ වෛරය නොදෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒ තැනැත්තාගෙන් බයක් නැහැ කාටවත්. ඒ තැනැත්තාගෙන් වෛරයක් සමාජයට යන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි, ඒ තැනැත්තා අබේ දානය දෙන කෙනෙක් වෙනවා සමාජයට. පංචශීලය රකින්න කෙනාගෙන් කාටවත් බියක් සැකක් නැහැ. අනිත්‍යයට බයක් නැහැ. ඒ බය නැති බවට තමයි අබේ කියලා කියන්නේ. පංචශීලය ආරක්ෂා කිරීම හරියට අබේ දානය දීමක් වගේ කියලා. සාමාන්‍යයෙන් අපි අබේ දානය කියලා කියන්නේ මරණයට පත් වෙන්න ඉන්න සතියක් මරණය නිදහස් කිරීමනේ. ඒකටත් අපි කියනවා. ඒ වගේම තමයි පින්නතුනේ දැන් පංචශීලය රකින්නවා කියන්නේ ආ ප්‍රාණඝාතය කරන්නේ නැහැ කියලා කියන්නේම සමාජයට අබේදානය දෙන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් බලන්න කොයිතරම් මේ කරුණවල වැදගත්කම තියනවාද කියලා. එතකොට මෙන්න මේ විදිහට සිල්වත් වීමේ ආනිසංස ගැන බුදුහාමුදුරුව අපට කරුණ දේශනා කළා. ඉතින් ඒ සීලය රකින්නකොට පින්නතුනේ මේ ජීවිත කාලෙම අපට ඒ ඥානසංස දකින්න පුළුවන්. මේක තමයි ධර්මයේ සාන්දෘෂ්ටික බව කියලා කියන්නේ. අපි බොහෝ දිනේ ධර්මයේ හැසිරෙන යම්කිසි ප්‍රමාදයක් තියෙනවා නම් ඒ ප්‍රමාදයට හේතුව ඇයි? ධර්මඥානය අඩුව නෙවෙයි පින්නතුනේ. විශේෂයෙන් ශ්‍රී ලාංකික බෞද්ධයන් හොඳට ධර්මය දන්නවා. දැන් වෙනත් රටවල් වල බෞද්ධයන්ට සමගාමීව බලනකොට දැන් බුරුමය, තායිලන්තය, නැත්නම් වියට්නාමය. ඒ වගේ රටවල බෞද්ධයන් එක බලනකොට අපි අය හුඟක් ධර්මඥානෙ ඉදිරියෙන් ඉන්නවා. ඇතැම් විට ඒ රටවල් අය හුඟක් දානමාන පින්කම් කරාට අපි තරම් ගැඹුරු ධර්ම කාරණා දන්නේ නැහැ කට්ටිය. හැබැයි අපිට තියෙන අඩුව මොකද්ද? මේ ධර්මඥානෙ තිබ්බට අපට මේ ධර්මයේ රැක්කහම මේ ධර්මයේ පිළිපදිනකොට මේ ජීවිත කාලයේම මේකේ ආනිසංස ටික අපට දකින්න පුළුවන් කියන ධර්මයේ සාන්දෘෂ්ටික බව පිළිබඳව අපට විශ්වාසය නැතිකම අඩු වෙමේ තියෙනවා. දැන් බලන්න අපි රැකියාවක් කරනකොට උදේ පාන්දරම අවදිලා අපි යනෝනේ. අපි පොඩ්ඩක්වත් පරක්කු වෙන්නේ නැහැ. නමුත් ඒ අප්‍රමාදී ස්වභාවය අපට ධර්මයේ ළඟදී බොහෝ විට අඩුයි. ඇයි ඒකට හේතුව? අපි දන්නවා අපි යන රැකියාවෙන් අනිවාර්යයෙන් මාසෙට අවසානයේ පඩිය ලැබෙනවා කියලා. ඒ නිසා අපි පොඩ්ඩක්වත් පරක්කු කරන්නේ නැහැ. මාසෙ අන්තිමට නැතුණා සති දෙකක් අන්තිමේදී හරි ලැබෙනවා කියලා දන්නවා. සමහරවිට සති අන්තේ හරි නැත්නම් දවස් අවසානයේදී හරි පඩිය ලැබෙනවා කියලා අපට සම්පූර්ණ විශ්වාසන්තයි. ලංකාවේ දැන් ඇතැමිට බයයි. නමුත් මෙහෙදී නම් බයක් නැහැ. අනිවාර්යයෙන්ම වැටපහම් වෙනවා. ඒ නිසා පොඩ්ඩක්වත් ප්‍රමාද වෙන්නේ නැහැ. කොච්චර අමාරු කියමුණත් අපි ලොකුම අමාරුවක් නැති වුණොත් කවදියේ යනවා. ඒ යන්නේම අපි ඇයි ඒ වැටුප ගැන විශ්වාසනීයත්වයක් අපට තියෙනවා. වැටුප් දෙන්නේ නැහැ කියලා කියනනම් ওই තරම් උනන්දුවක් අපට නැහැ. අන්න ඒ උනන්දුව පින්නතුනේ ධර්මයේ ළඟදී අපට නැත්තේ අපේ මේ ධර්මයේ සාන්දෘෂ්ටික බව පිළිබඳ අපේ විශ්වාසය අඩුකම. බුදුරජාණන් වහන්සේගෙන වරක් එක්තරා බ්‍රාහ්මණයෙක් අහනවා, බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ මිනිස්සු ගොවිතැන් කරනවා, ඉගෙන කියා ගන්නවා, වෙනත් රැකිරක්ෂා ගවපාලන ආදී දේවල් කරනවා. ඒ කන්න මිනිස්සුන්ට ඒ කරන රැකිරක්ෂා වලින් ගොවිතැන් වලින් සත්ව පාලන ආදීන් ප්‍රතිඵල ඉක්මනටම ලැබෙනවා. එහෙම ලැබෙන ලෝකෙටයි බුදුහාමුදුරුවෝ මේ හුඟා කල් ගත වෙන ප්‍රතිඵල ලැබෙන දයක් ගැන ලෝකෙට දේශනා කරන්නේ කියලා. මේ අකාලික වූ දේවල් ලෝකෙ තිබිද්දී ඇයි බොහෝ කල් ගත වෙන කාලික වූ ධර්මයක් ලෝකෙට දේශනා කරන්නේ ඇයි කියලා බුදුහාමුදුරුවෝ ප්‍රශ්න කළා. බුදුහාමුදුරුවෝ මොකද දේශනා කළේ? බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ පින්වතුනි, ওই ලෝකයේ අද මිනිස්සු අකාලිකයි කියලා හිතන දේවල් නැත්තම් ඉක්මනින්ම ප්‍රතිඵල ලැබෙනවායි කියලා හිතාගෙන දේවල් වල ප්‍රතිඵල ඇත්තෙම ලැබෙන පරක්කු වෙලා. අපි හිතන තරම් ඉක්මනට ලැබෙන්නේ නැහැ. ඇයි වැටුපක් ගන්න උනත් මාසයක් බලන් ඉන්න වෙනවා, කාලයක් බලන් ඉන්න වෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ ධර්මයේ හැසිරීම තමයි සැබෑ අකාලික වූ දේ කියලා. යම්කිසි විදියක ඔබ සිල්වත් වුණා නම්, මෛත්‍රී භාවනා විනාඩි 10ක් ඔබ වැඩුවා නම්, අනිත්‍ය සංඥා විනාඩි 5ක් වැඩුවා නම්, ඒ ධර්මයේ හැසිරෙන මොහොත තුලින් ලැබෙන ප්‍රතිඵලය සම්දිට්ඨිකෝ අකාලිකෝ කියලා දේශනා කළා. ඒක සාන්දෘෂ්ටිකයි, ඒක අකාලිකයි කියලා දේශනා කළා. ඒක තමයි ඉක්මනටම ප්‍රතිඵල ලැබෙන දේ කියලා. පින්නතුනි, මෙන්න මේ කරුණත් එක්ක ඉතාම පැහැදිලි දෙයක් තමයි අපි මේ ධර්ම මාර්ගයේ වඩ වඩාත්ම ඉදිරියට යන්න ඕන කියන කාරණය. බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ දැන් කරන වැඩ කටයුතු ටික ඔක්කොම ඉවර කළා ධර්මයේ හැසිරෙන්නේ කියලා. ඒ කියන්නේ පින්නතුනි, අපි දුකෙන් නිදහස් වෙන ක්‍රමයේ ඉගෙන ගන්න, ඒක ප්‍රායෝගිකව කරන්නේ මහලු වෙලා කියන එක අපි ඒ කියන්නේ. අපි බොහෝ විට හිතාගෙන ඉන්නේ ලෝක මිනිස්සු සැප විඳිනවා කියලා. නමුත් පින්නතුනි, ධර්මයේ හරියට දන්න කෙනෙක් හැර සාමාන්‍ය ලෝකයේ ඇත්තටම සැප විඳින්නේ නැහැ. සැප හොයන අය කට්ටිය. සැප හොයාගෙන යනවා, සැප විඳින අය නෙවෙයි. ඒ නිසා ඇත්තටම සැප විඳින්නේ අපි ධර්මයේ දැනගත්තු පමණට. ඒ නිසා ඒ සඳහා අපට මේ ධර්ම ශ්‍රවණයේ බෙහෙවීම වැදගත්. ඒ නිසා සිල්වත් බව කියන එක වැදගත්. මේ පංචශීලෙන් ආරම්භ වන පංචශීලය. ඊළඟ කාරණය තමයි පින්නතුනි, දිට්ඨිය කියන එක, යහපත් දිට්ඨියකින් යුක්ත වෙන්නට ඕන සම්මා දිට්ඨිය කියන එක. මේ අපි සම්මා දිට්ඨිය විස්තර කළේ මුලින්ම මේ කර්මය අදහන ස්වභාවය, කර්මඵල පිළිබඳව විශ්වාසය කියන කාරණය. මෙන්න මේ ගාථාවෙන් අපි මුලින් සඳහන් කරන්නේ පින්නතුනි, කර්මය ගැන තියෙන විශ්වාසය. මේ විශ්වාසය තුළ ඉඳගෙන අපට සුගතිගාමි වෙන්න පුළුවන්. මේ විශ්වාසය තුළ ඉඳගෙන අපට එදිනෙදා ජීවිතය කටයුතු හුඟා සාර්ථකව කරගන්න පුළුවන්. අධ්‍යාපනය හොඳට කරගන්න පුළුවන්, රැකිරක්ෂා කරගන්න පුළුවන්, දරුවන්ගේ වැඩ හොඳට කරගන්න පුළුවන්, සමාජයේ යහපත් අනිත්‍යය සමගින් ඉන්නට පුළුවන්. නමුත් පින්තුනි, අපට මේ තුල විතරක් ඉඳගෙන සම්පූර්ණම දුකෙන් නිදහස් වෙන්න බෑ. ඇයි ඒ? අපට දැඩි හිත් පීඩා ඇති වෙන දෙයක් ආවොතින් අපට ඒ හිත් පීඩාවෙන් දුර වෙන්නට මේ සාමාන්‍යයෙන් රකින්න පංචශීලය හෝ අපි වඩන සාමාන්‍ය මෛත්‍රී භාවනාව විතරක් අපට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ සඳහා අපට ගැඹුරු දර්ශනයක් අවශ්‍යයි. අන්න ඒ සඳහා තමයි බුදුරජාණන් වහන්සේ මේ කම්මසගත සම්මාදිටී ඉක්මවලා චතුසත්‍ය සම්මාදිටියක් ලෝකෙට දේශනා කළේ. මෙතෙන්දි බුදුහාමුදුරුවෝ පින්නතුනි දේශනා කරනවා දුක හටගන්නේ කොහොමද, ඒ දුකෙන් නිදහස් වෙන්නේ කොහොමද කියන කාරණේ. අපේ හිතට යම්කිසි වෙලාවක මනසක දුකක්, යම්කිසි කෙනෙක් ගැන අමනාපයක්, දැඩි රාගයක්, කිසියම් අකුසල සිතුවිල්ලක් හිතේ තියෙනවා නම් ඒ වෙලාවේ හිතේ ස්වභාවය මොකද්ද? ඒ වෙලාවේ හිතේ ස්වභාවය තමයි අතීතයේ තමන් අහපු දැකපු සිද්ධියක් ගැන තමන් හිතමින් ඉන්නේ. හිතමින් ඉන්න එක විතරක් නෙවෙයි, ඒ වෙච්ච සිදුවීම මේ මොහොතේ සිදුවන දෙයක් වගේ අපට පේනවා. දැන් කවුරු හරි ලස්සන කෙනෙක් දැක්ක කියලා කියමු. ඒ දැකපු කෙනා ගැන නැවත ඔබ සිහි කරනකොට ඔබේ හිතේ චංචල බවක් ඇති වෙනවා නම් ඇති වෙන්නේ ඇයි? ඒ දැකපු රූපයේ ඒ විදියටම මේ මොහොතේ තියෙනවා කියලා ඔබට හිතෙනවා. ඒ කෙනා දකිනකොට ඇඳගෙන හිටිය ඇඳුම් ටික, ඒ සිනහව, ඒ විදියටම ඔබට දැන් පේනවා. ඇතැම් විට දැන් ඔබ මේ සිහි කරන මොහොතෙහි අර තිබිච්ච ලොකු ලස්සන මුකුත් දැන් නැහැ ඇඟි. අර මුහුණේ තිබිච්ච ලස්සනත් මුකුත් නැහැ ඇතැම් විට. දැන් ඇතැම් විට ඒක නා නානෝ ඇති. නමුත් අපට ඒ සිද්ධිය මතක් වෙනකොටම අපට පේන්නේ අර අපි දැකපු මොහොතේ ඒ පෙනිච්ච විදිය තමයි අපට මතක් වෙන්නේ. ඇතැම් විට මේ තැනත්තා අර අපට පේනකොට ලස්සනට හිටියට දැන් වෙන කෙනෙක්ගේ කරඬු වෙමින් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. පින්නතුනි, අනිත් පැත්තෙනුත් අපට කෙනෙක් ගැන අමනාපයක් ඇති වෙනවා නම්, ඇති වෙන්නේ ඒ කෙනා අපි ඇස් දෙක ඉදිරිපිට මොකක් හරි වැරදි දෙයක් කරපු නිසා හෝ අපට අපි අකමැති දෙයක් කියපු නිසා. අපිට ඒක මතක් වෙනකොටම අපි අතීත සිද්ධියට යනවා. ඒ වරද මේ මොහොතේ කරනවා වගේ අපි රඟ දක්වලා හිතින් නැවත මතක් කරගන්නවා. ඇතැම් විට ඒ වරද කරපු කෙනා මේ මොහොතේ හොඳ දෙයක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. අම්මට කාතර උපස්ථාන කරන වෙන්න පුළුවන්, භාවනා කරන වෙන්න පුළුවන්, අසරණිකෙනුට සලකන වෙන්න පුළුවන්. දැන් හොඳ කෙනෙක් වෙලා ඉන්නත් පුළුවන් ඇතැම් විට. ඇතැම් විට මේ තැනත්තා ඒ තැනතෙමිට මිය ගිහිලා තියෙනත් පුළුවන්. නමුත් අපට හිතෙන්නේ ඒ සිද්ධිය මතක් වෙනකොටම මේ මොහොතේ සිද්ධිය සිදුවෙන වගේ අර ඒ තැනත්තා එකපාරක් බැනලා නිකන් හිටියා. නමුත් අපි නැවත නැවත තියාගෙන බැනුම් අහනවා. ඒක සිහිපත් කරන හැම මොහොතේම අපේ අවිද්‍යාව විසින් අපිව බැනුම් අස්සනවා. පින්නතුනි, මෙන්න මේක හරියට තේරුම් ගන්න පුළුවන් නම් මේ දුකේ හට ගැනීමත් නැතිවීමත් දකිනවා. එක පැත්තකින් සුතමේ ඥානයෙන් මේක දැනගෙන අනිත් පැත්තෙන් යා නිතර සිහියෙන් ඉන්නවා. හිතට අරමුණක් එනකොටම තමන්ගේ සිත ගැන හොඳ අවධානයෙන් චිත්තානුපස්සනාවෙන් හිතනත්තා ඉන්නවා. ඒ වගේම සිතුවිලි ගැන හොඳ සැලකිල්ලෙන් ඉන්නවා, ධම්මානුපස්සනාවෙන් ඉන්නවා. ඒ හැම සිතුවිල්ලක්ම ඇති වෙලා නිරුද්ධ වෙන ආකාරයගෙන මේ තැනත්තා හොඳට නුවණින් දකිනවා. පින්නතුනි, ධර්මයේ හුඟා කාරණා අපට ප්‍රැක්ටිස් කරන්න තිබුණට අවසානයේ අපට වඩන්න තියෙන්නේ අනිත්‍ය සංඥාව විතරයි. මොකක්ද අනිත්‍යතාවය කියලා කියන්නේ? අනිත්‍යතාවය කියලා කියන්නේ සාමාන්‍යයෙන් සාමාන්‍යයෙන් අපි කියන්නේ වෙනස් වීම කියලානේ. නමුත් පින්නතුනි, බුදුදහමේ හැටියට ඊට වඩා ගැඹුරු අර්ථයක් තියෙනවා. අනිත්‍ය කියන එකට අපි අනිත්‍ය කියලාත් කියනවා පාලි භාෂාවෙන්, සංස්කෘතෙන් අනිත්‍ය කියලා කියනවා, ඉංග්‍රීසියෙන් අපි ඉම්පර්මනන්ස් කියනවා නේද? නමුත් පින්නතුනි, අපේ අනිත්‍ය කියන එකට අපි බොහෝ විට දෙන අර්ථය ඉම්පර්මනන්ස් කියන අර්ථය නෙවෙයි අපි දෙන්නේ. අපි දෙන්නේ චේන්ජින් කියන අර්ථය. අපි කියන්නේ වෙනස් වීම කියන එක අපි අනිත්‍ය කියලා කියන්නේ. වෙනස් වීම කියන එක තේරුම් ගන්න අමාරු නෑ එච්චර. ලෝක විද්‍යාඥයොත් අනිත්‍යතාව වෙනස් වීම තේරුම් ගන්න තියෙනවා. ඒකට මේ සාරාංශික කල්පලක්ෂයක් පෙරම් පුරන්න ඕනේ නෑ. ඕනම කෙනෙකුට මේ වෙනස් වෙන හැටි පේනවා. පොඩි ළමයෙක් ලොකු වෙනවා, ලොකු ළමයා වයසට යනවා, මේ ගෙවල් ලස්සනට තියෙනවා, මොනවා හරි දෙයක් ඇවිල්ලා මේව විනාශ වෙනවා. ඒව වෙනස් වීම. වෙනස් වීම කියන එක තේරුම් ගන්න අමාරු නෑ. නමුත් බුදුරජාණන් වහන්සේට වඩා ගැඹුරු දෙයක් ලෝකෙට දේශනා කළේ අනිච්ච කියලා, ඉම්පර්මනන්ස් කියන එක. ඒ කියන්නේ පින්නතුනි, අපේ හිත, අපේ කය, මේ හේතු ටික මේ මොහොතේ හටගෙන හේතු ඇති කල්ලේ එතනම නිරුද්ධ වෙනවා කියන ස්වභාවය. අස්මින් සති ඉදං හෝති, අස්මින් අස්ති ඉදං හෝති කියන කාරණේ. හැම මොහොතකම අපේ ඇස කියලා කියන්නේ, ඇස අනිත්‍යයි කියලා කියන්නේ ඇස නොපෙන යන නිසා නෙවෙයි. ඇස අනිත්‍යයි කියලා කියන්නේ ඇස පහළ වෙන්නේ රූපය තියෙනකොට, චක්කු විඥාණය, මේ ආදී හේතු රාශියක් තියෙනකොට, ඒ හේතු රාශියේ ආලෝකය ආදී මේ හේතු රාශියේ ප්‍රතිඵල විදියට පෙර පසු නොවි ඒ මොහොතේ ඇස පහළ වෙනවා. අතීතේ ඉඳන් මෙතෙන්ට ඒ ඇස එන්නේ නැහැ. කනත් එහෙමයි. කන කියන්නේ මේ පේන කන නෙවෙයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ. බුදුහාමුදුරුවෝ සෝතන් කියලා කිව්වේ ඇසීමේ ශක්තිය, හැකියාව. අන්න ඒ ශක්තිය මේ මොහොතේ පෙරපසුන වේ හටගන්නවා. හේතු ඇති කල්හි සබ්දිය ආදී දේවල් අපේ මනසේ ස්වභාවයට අනුව එක හටගෙන එතනම නිරුද්ධ වෙනවා. අපේ හිතරෙන සිතක් එහෙමයි ධර්මාලාමයට අනුරූපව මේ මොහොතේ හටගෙන මේ මොහොතම නිරුද්ධ වෙනවා. මීට කලින් සිතුවිල්ල මේ සිතුවිල්ලට බලපෑමක් කළා. නමුත් ඒ අතීත සිතුවිල්ල මෙතෙන්ට එහෙම වෙන්නේ නැහැ. වර්තමාන සිතුවිල්ල එහෙමම අනාගතයට යන්නේ. ඒක අනාගතයට බලපෑමක් කරලා එතන මේක නිරුද්ධ වෙනවා. එතකොට අපේ ඇස, රූපය, කන, ශබ්දය, නාසය, ගඳ සුවඳ, දිව රස, කය, ස්පර්ශය, මනස, ධර්මාලම්බන කියන මෙන්න මේ අභ්‍යන්තර සහ බාහිර ආයතන කියන 12ම පින්නතුනි පෙර පසු නොවි ඒ මොහොතේ හටගන්න. එතකොට ඔබ දැන් මේ මොහොතේ ඇසෙන් රූපයක් දකිනවා නම් ඒක දකින්නේ ඔබේ මේ මොහොතේ හිතේ ස්වභාවය හැටියට. ඔබේ හිතේ තියෙන අවිද්‍යා, තෘෂ්ණා, කර්ම ආදී ස්වභාවය වෙනස් වෙනවා තින් ඔබට ওই දැන් පේන ඇසෙන් පේන දේ වෙනස් වෙනවා. දැන් අපිට මෙතන ඉන්න මිනිස්සු ටික විතරයි පේන්නේ. බැරි වෙලාවත් අපේ සෝතන් කියන එක වෙනස් වෙනවා තින්, චක්කුන් කියන එක වෙනස් වෙනවා තින් මේ පේන රූප ටික සම්පූර්ණ වෙනස් වෙනවා. මෙතන ඉන්න අනිසත්යන් එකත් අපිට පේන ගන්නවා. ඒ විතරක් නෙමෙයි මෙතන ඉන්න මිනිස්සු වුණත් මීට වඩා වෙනස් ආකාරයෙන් අපිට පේන ගන්නවා අපේ මනස වෙනස් වෙනකොට. එතකොට මේ මොහොතේ අපිට පේන්නේ ඇත්තටම මේ තියෙන ලෝකය නෙවෙයි, අපේ මනසෙන් නිර්මාණය කළ දෙන ලෝකය මේ මොහොතේ පේන්නේ. සමහර අය පේන තුනේ මරණාසන්න මොහොතියට ඇසෙන් පේන දේ සම්පූර්ණ වෙනස් වෙනවා. ඇතැම් විට තමන්ගේ දූ දරුවන් හොඳට සලකනවා, ඒ ඇයට මේක වෙනස් විදිහකට පේන්නේ. ඇතැම් විට බාහිර මුකුත් අපට පේන්නේ නැහැ. එයා හරිය සතුටෙන් පේනවා. එයාට ලස්සන සිනහසකින් එයා ඉන්නවා. එයාට මල් මාලා, දිව්‍ය රස ආදී නොයෙක් දේවල් පේනවා. එයාගේ ඇහැට පේන දේ වෙනස්, අපේ ඇහැට පේන දේ වෙනස්. දැන් මේ මොහොතේ අපට කිසියම් විදිහක සමානතාවයක් තියෙන්නේ අපේ මේ මොහොතේ කර්මයේ කිසියම් ප්‍රමාණයකට සමාන හින්දා. හැබැයි අපේ මනසින් ගන්න ස්වභාවය පිනතුනි සම්පූර්ණයෙන්ම අපේ මනසේ ස්වභාවය අනුව වෙනස් වෙනවා. දැන් මේ ධාතු කරුණු දිහා බලන්න. මේ ධාතු කරුණු දිහා ඔබ දකිනකොටම ඔබට සාදුකාර දෙ වෙනවා. ඉස්සරහට කෙනෙක් ගිහලා මේ ධාතු කරුණු පිළිගන්නෝනේ. ඒ වගේම තවත් මිනිස්සෙක් බලන්න පින්නතුනි වෙනත් කෙනෙක්. මේක දැක්කොත් ඔහුට ඒ සංඥාව හට ගන්නවද? ඔහුට එහෙම සිතුවිල්ලක් නැහැ. ඇතැම් විට වෙන සොරකම් කරන කෙනෙක් හිටියනම් මේක ඇතුලේ තියෙන දේවල් වල භෞතික වටිනාකම දිහා දැකලා එයාගේ වෙනම සිතුවිල්ලක් පහළ වෙන ඇතැම් විට. එතකොට පින්නතුනි ඒ ගෞරවයේ ශ්‍රද්ධාව හෝ වෙනස් සිතුවිල්ලක් මේ බාහිර රූපෙන් ආව නෙවෙයි, අපේ මනසේ ස්වභාවය අනුව අප විසින් නිර්මාණය කරගත්තු දෙයක් මේ මොහොතේ. මෙන්න මේක හරියට තේරුම් ගත්තොත් පින්නතුනි අපේ හිත බාහිර පුද්ගලයන් අපට හඳුනා ගන්න පුළුවන් ඒ අවස්ථාවෙ ඉන්නකොට. නමුත් බාහිර පුද්ගලයෙකුටවත් බාහිර දෙයකටවත් අපේ හිත බැසගන්නේ නැහැ. බාහිර රූපයක් දකිනකොටම අපි බලන්නේ අපේ අභ්‍යන්තරය අපට පේන. අපේ මනසේ ස්වභාවය අපට පේන්නේ. මේ සූත්‍රයේ විදියට පින්නතුනි අර කම්මස්සකතා සම්මාදීටි ඉඳලා රකින සීලිය තුල ඉන්න කෙනාගේ ලක්ෂණය ඔහු නිතරම හිතන් ඉන්නේ බාහිර ලෝකේ දෙයක් තියෙනවා කියලා. ඔහුගේ ලක්ෂණය තමයි අපි ඉපදෙන්න කලින් ලෝකයක් තිබුණා, ඒ තිබිච්ච ලෝකේ අපි ඉපදුණා, අපි මරණයට පස්සේ තේ ලෝකේ ඉතුරු වෙනවා කියන කාරණේ. ඒක හරියක සම්මුති සත්‍ය නෝ. නමුත් ඒ සත්‍යෙන් විතරක් හිටියොත් අපට පින්නොත්නේ මහලු වෙනකොට වෙන දුක් ටිකෙන් නිදහස් වෙන්න බෑ. ලෙඩ වෙනකොට වෙන දුක් ටිකෙන් අපට නිදහස් වෙන්න බෑ. මරණයේදී වෙන දුක් ටිකෙන් නිදහස් වෙන්න බෑ. ඇයි ඒකට හේතුව? මේවා වෙනස් වෙනකොට ශරීරය වෙනස් වෙනකොට මගේ ශරීරය වෙනස් වෙනවා කියලා ඔහුට හිතෙන්නේ. ලෙඩ වෙනකොට මාව ලෙඩ වෙනවා කියලා තමයි අඬන්නේ. මරණයට පත් වෙනකොට අනේ මගේ ජීවිතේ නැති වෙනවා කියලා කම්පාවට පත් වෙනවා. මේ දේපල ටික පිනතුනි. ජීවිත කාලයක් තමන් ගොඩනගා ගත්ත ටික අත්හැරලා යනකොට කොහොම වේද? සමහර අය කෑ ගහන පිනතුනි. අන්තිම මොහොතේ මැරෙන නිසා නෙවෙයි අඬන්නේ. මේ ගොඩනගා ගත්ත සම්පත් ටික මේ අවුරුදු 50ක 60ක ඉතාම මහන්සියෙන් ගොඩනගා ගත්ත දේ මේ ඇස් පිය ගැසීම මොහොතේදී තමන්ට අහිමි වෙනවා කියලා දකිනකොට පිනතුනි පුදුම සංවේගයකටපත් වෙනවා. මේ දේන් පිනතුනි මේ දුකේ නිදහස් වෙන හිතන්න එපා. මේ සාමාන්‍ය කරන පින්කමකින් මේ දුකෙන් අපට නිදහස් වෙන පුළුවන් කියලා. ඔබ ඊටාම ආදරෙන් හඳ ඔබගේ දූ දරුවන්ගෙන් සුළු මොහොතකින් සම්පූර්ණ වෙන් වෙලා යන්නට සිද්ධ වෙන බව ඔබට හිතනකොට ඒ ඇති වෙන සංවේගය ඇතැමෙන පිනතුනි ඔබේ ජීවිතේ නැති වුණාට වඩා සංවේගයක් ඒක. මෙන්න මේ අනතුරට පිනතුනි අපි හැම දිනෙකම ජීවිතය පත් වෙන දවසක් තියෙනවා. ඒක නෑ කියලා කාටවත් කියන්න පුළුවන් කමන්නේ. අන්න ඒ දුක් ටිකේ නිදහස් වෙන නම් පිනතුනි මේ මොහොතේ අපි මේ දහම් තුල ඉන්නට ඕන. කොයි මොහොතේ ඔබේ කනට ඇහෙද දන්නේ නැහැ, දුරකථන පණිවිඩයක් කියද දන්නේ නැහැ, ඔබ ඊටාම ආදරය කරපු කෙනා ඔබේ ජීවිතයෙන් සමුගත්තා කියලා. නේද? දැනටත් ඇතැමිට ඒක සිද්ධ වෙලා තියෙනත් පුළුවන්, ඇතැමිට තාම ඔතකින් කෝල් එක එන්නත් පුළුවන්. පින්නතුනි ඒ වගේ ජීවිතය අපි ගත කරන්නේ මේ පණිවිඩය ඇහුවට පස්සේ සමහරට පින්නතුනි තමන්ගේ දෙපයින් හිට ගන්නවත් බෑ. කලන්තය හැදිලා වැටෙන සමහර අය. ඇයි මේක වෙන්නේ? ඒ සිද්ධිය වෙච්ච නිසා නෙවෙයි මේක වෙන්නේ. මේක වෙන්නේ සම්පූර්ණයෙන්ම තමන් ඒ දේ ගැන යථා ස්වභාවයේ තේරුම් අරගෙන නැති නිසා. ඇත්තනම තමන් ඇසෙන් දැකපු දේ, කනෙන් අහපු දේ, මේ ස්පර්ශ ආයතන හයට ආපු දේ ගැන යථා ස්වභාවය දන්නේ නැති නිසායි අපි මේ දුකටපත් වෙන්නේ. මේක හරියට දැනගත්තොත් අපට දරුවෝ ඥාතීන් එක හොඳට ඉන්නත් පුළුවන්, මේ දුක් ටිකෙන් නිදහස් වෙන්නත් පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ අද අපට තියෙන සම්පත් ටික දාලා කැලයට යන නෙවෙයි. බුදුහාඳුර අපට දේශනා කළේ එදිනෙදා ඉගෙන ගනිද්දී, රැකිරක්ෂා කරද්දී, දරුවන්ගේ වැඩ ටික කරද්දී, මේ යුතුයකම් ටික කරද්දීම දුකෙන් නිදහස් වෙන මාර්ගයක් බුදුහාඳුර අපට දේශනා කළේ. අන්න ඒ සඳහා පින්නතුනි අපි එක පැත්තකින් කර්මයේ පිළිවඳ විශ්වාසයෙන් දාන, සීල, භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කරන අතරේ මෙන්න මේ දුකේ හට ගැනීම, නිරුද්ධ වීම පිළිබඳ අවබෝධයෙන් යුක්තව සීල, සමාධි, ප්‍රඥා කියන මෙන්න මේ ත්‍රිවිධ ශික්ෂා සම්පූර්ණ කරගන්න ඕන. මේක අපි අනිවාර්යයෙන්ම කරන්නට ඕන. මෙන්න මේ ගමනේ පින්නතුනි ආරම්භක පියවර තමයි මෛත්‍රිය කියලා කියන්නේ. මෛත්‍රී වැඩීම කියලා කියන්නේ. අපේ ජීවිතවල එක පැත්තකින් ලෞකික කුසලයේ වැඩි වෙන්නටත්, අනිත් පැත්තෙන් චිත්ත සමතය ඇති කරගන්නටත්, විදර්ශනාවට පදනමක් වෙන්නත් මූලික වශයෙන් අපි වැඩි යුතු කාරණේ තමයි මෛත්‍රී භාවනා කියන කාරණේ. හැකි තාක් දුරට පින්නතුනි සියලු සත්ත්වව සුවපත් වෙත්වා කියලා නිතර මෛත්‍රී වඩන්න. මේත් එක තමන්ගේ ජීවිතවල පුදුම විදිහේ පරිවර්තනයක් වෙනවා. තමන් සිද්ධියක් දැස බලන ආකාරය කලින් බැලුවට වඩා සම්පූර්ණ වෙනස් වෙනවා. එදිනෙදා අපි පාරේ යද්දී ඇතැම් විට අපේ වාහනේට ඉස්සරහා පොඩි ස්පේස් එකකට එක පාර කෙනෙක් දැම්මහම අපිට ටිකක් කේන්ති යනවනේ. ඇතැමිට ලොකු වාහනයක් අපේ පැත්තට දාන්න හදනකොට අපි කොහොම හරි බලන්නේ ඒකට ඉස්සර කියලා යන්නනේ. නමුත් පින්නතුනේ මෛත්‍රිය වඩනවා නම් කෙනෙක් ඇත්තටම අපි මෛත්‍රිය භානා ජීවිතය ප්‍රායෝගික කරලා තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අම්ම කෙනෙක් තමන්ගේම දරුවා දැස බලන විදිහට අනිත් අය දිහා බලනවා කියලා. අර පින්නතුනේ ওই වාහන සේල්ස් වල අර වාහන 10ක් විතර එකට දාගෙන යන තියෙනනේ වාහනනේ. ඔබ දැකලා තියෙන පහ පහ අර තට්ටු තට්ටු ගහලා බලන්න පින්නතුනේ ඒ වගේ වාහනයක් කෙනෙක් අරන් යනකොට ඒ වාහන පදවන රියදුරා ගැන බලනකොට තමන්ගේ දරුවෝ වගේ ආගෙන බලන්න පුළුවන් නන්නේ. ඒ රියදුරාගේ අම්මා ඒ මොහොතේ කොහේ හරි බලන් ඉන්නවා නම් කොයි වගේ හැඟීමක් ඒද? ඒ වගේ ඒ අම්මත් පාරෙම ඩ්‍රයිව් කරන් යනවා නම් ඉස්සරහට අර පුතා අර වාහනේ අර ලේන් එකට ගන්න හදනකොට කොච්චර උනන්දුවෙන් ඒ ලේන් එක ස්පේස් එක දේදනේ. නමුත් අපට ඒ හැඟීම තියෙනවද? අපට ඒක නැහැ නේ. පින්නතුනි මෛත්‍රිය වඩන්න වඩන්න පින්නතුනි මේ හැඟීම එනවා අපට. ඒ සුළු දෙයින් විතරක් නෙවෙයි පින්නතුනි, ඒ ඊටාම සරල දෙයක්. එතන ඉඳන් එතනින් පටන් ගන්න දේ පින්නතුනි. කෙනෙක් දිහා දැක්කහම අනේ ඒ තැනැත්තා මරණයෙන් පස්සේ කොහාට යන කෙනෙක්ද කියලා කලින්ම බලන ඒ කෙනාගෙන. ඒ කෙනාට කලින්ම උදව් කරනවා අපි. කෙනෙකුට ආහාර පානයක් දෙන එක, වාහනේ ලේන් එකට දාගන්න දෙන එක, ඒව ඊටාම සරල දේවල් පින්නතුනි. ඒ දෙයින් පටන් ගන්න දේ අපි තමන් ඇසුරු කරන ඊටාම ළඟම ඥාතීන් ගැන ඊටාම සැලකිල්ලෙන් ඉන්න තමා. මොකක්ද ඒ සැලකිල්ල? ඒ සැලකිල්ල තමයි ඒ තැනැත්තා මරණයෙන් පස්සේ දුගති ගාමී නොවන විදියට යාට උදව් කරන්න. ලෝකෙ පින්නතුනි දිනකට මිනිසුන් 150,000කට වඩා ප්‍රමාණයක් මරණයට පත් වෙනවා. 160,000 විතර. වෙනත් විදියකින් කියනවා නම් අපි එක හුස්මක් අරගෙන හුස්ම පිට කරනකොට 4 දිනක් මරණයට පත් වෙන ලෝකෙ. එතකොට මේ මරණයට පත් වෙන ගේ බොහෝ දිනෙත් පින්නතුනි මරණයෙන් පස්සේ සුගතිය අහිමි කරගෙන නැවත උපදින්නේ. මෙන්න මේ මිනිස්යන් පිටය නෙවෙයි පින්නතුනි. අපේම අතීත කතාත්ම භවල අම්ල තාත්තල හිටියයි. පිටය නෙමෙයි මේ. අපට ඇතැම් විට අද මේ සුගතියට එන්න පින්කම් කරන්න අපට අතීත ආත්ම භවල උදව් කරපු අම්ල තාත්තල තමයි මේ දුගතිය යන්නේ. පිටය නෙමෙයි. ඇත්තටම පින්නතුනි අපට මේ සුගතියක් ලබන්න අද මේ පහසුකම් ටික ලබා ගන්න උදව් කරේ කවුද ඇත්තටම? මේ තාත් මේ ආත්ම භවය අම්මද? නැහැ පින්නතුනි. ඕ ගිය ආත්ම භවවල අම්මල තාත්තල ඒ උදව් අපට කරලා තිබුණේ. මේ ආත්ම භවයේ අම්ම තාත්තා අපට උදව් කරේ මෞකුසයේ පිරිසිදු ගතට පස්සේ. ඒ හොඳ විඥානයක් මෞකුසට උරුම කරලා දෙන්න උදව් කරේ ඇත්තටම මීට කලින් ආත්ම භවල අපි අම්මල තාත්තල. ඉතින් ඒ සිතුවිල්ල තේරෙනකොට පින්නතුනි අපි කොච්චරනම් ලෝකෙ ගැන අනුකම්පාවක්, දයාවක්, කරුණාවක් ඇති වෙනවද? ඉතින් මෙන්න මේකයි පින්නතුනි මෛත්‍රී භාවනා වඩන්න මෙතනින් ආරම්භ වෙනවා නම් ඒකෙන් විශාල එකාතකින් කුසලයක් ජනිත වෙනවා. අනිත් පැත්තෙන් තමන් සමාජය දෙස බලන විදිය මීට වඩා හුඟක් වෙනස් වෙනවා. මීට වඩා තමන්ගේ දෑතින් දෙපයින් ලෝකයට නිතරම සේවය කරන්න තමන් කැපවෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යන්තං සන්තං පදං අභිසමෙච්ච, යම් ශාන්ත පදයක් කැමති නම් ඒ තැනැත්තා මේ ආධ්‍යාත්මික ගමන ආරම්භ කරන්න කොතනින්ද? සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියන කාරණය. සීල සත්ත්වෝ සුවපත් වෙත්වා කියන කාරණයෙන් තමයි ආරම්භ කරන්නේ. දැන් ඔබ මේ මට්ටමේදී යම් කිසි මානසිකත්වයක ඉන්නවා නම් සතුටකින්, ඒ කියන්නේ ඔබ යන්තා ප්‍රමාණයට මෛත්‍රී සාගතව ඉන්න අය. ඔබේ දරුවන්ට වගේම ඔබ පිටය ගැනත් ඒ වගේ කල්පනා කරනව නේද? ස්වාමීන් වහන්සේලා ගැනත් නිතර මෛත්‍රියෙන් ඔබ හිතන්නේ. තමන්ගේ දරුවෝ ගැන හිතන වගේම හිතන්නේ. තමන්ගේම ඥාතිවරු ගැන හිතන වගේ හිතන්නේ. අන්නේ මෛත්‍රිය නිසා තමයි ඔබේ කටයුතු හුඟක් මේ වෙනට ජීවිතය සාර්ථක වෙලා තියෙන්නේ. නමුත් මේක පිනුතුනි ටිකෙන් ටික අපි ලෝකෙට පතුරවන්නට ඕන. මෙහෙම ගිහිල්ලා පිනුතුනි අවසානයේ අපි ටිකෙන් ටික පිනුතුනි අපේ හිතේ ඉහෙළම දිනෝ කරා යන විදියට, ඉහෙළම කුසලයේ වැඩි වෙන විදියට මේ කාලේ අපට ලබන්න පුළුවන් ඉහෙළම මානසික දිනුවට අපි යන්නට උපරිම ලෙස අපේ හිත හදා ගන්නට ඕන. ඒ සඳහා නිතරම ඇස අනිත්‍යයි, රූපය අනිත්‍ය ආදී වශයෙන් මේ කරුණු අනිත්‍යතාවය හොඳට නුවණින් දකින්න. අවසානයේ පින්නතුනේ අපි හොඳට සිහි පිහිටුවා ගත්තොත් මේ මොහොතේ හටගන්න සිතවිල්ල හටගෙන මෙතනම නිරුද්ධ වෙනවාය කියන ඒ අවබෝධය තුල අපට හිත පිහිටුවා ගන්න පුළුවන් නම් තමන් කුමන දෙයක් ඇසින් දැකලා සිතවිල්ල පහළ වුණත්, කනෙන් අහල ශබ්දයක් පිළිබඳ අවබෝධයක් ලැබුණත්, නාසයෙන් ගන්න සුවඳක් ලැබුණත් මේ හැම දෙයකම අනිත්‍ය සංඥාව අපට පුහුණු කරන්න පුළුවන් නම් පින්නතුනේ අපි ඒ පුහුණු කරන ප්‍රමාණයට අපි බාහිර අරමුණු වලින් නිදහස් වෙලා අපි. ඒකෙන් කියන්නේ තමන්ට බාහිර ශබ්ද ඇහෙන්නේ නැහැ, රූප පේන්නේ නැහැ කියලා නෙමෙයි මේ කියන්නේ. ඒ අත්දැකීමක් තමන්ට ලැබෙනවා, ලැබෙනවත් එක්කම එහි Nirodhiya තමන් දකිනවා. පින්නතුනි මෙන්න මේ දහම් මාගේ තමයි බුදුහාඳුර අපට දේශනා කළේ. ඒ නිසා බද්දක සීල සූත්‍රයෙන් අපිට එක පැත්තකින් උගන්වන්නේ පුළුවන් තරම් දුරට සිල්වත් වෙලා තමන් මේ සම්මාදිට්ඨිය ඇති කරගන්න. එහි ආනිසංස විදියට තමන්ට සුගතියට යන්නට තමන් නිතර සූදානමින් ඉන්නේ. මරණාසන්න මොහොත වෙනට කලබල වෙන්නේ. අපි බොහෝ දෙනාට පින්නොතුනි මරණාසන්න මොහොත ලඟුණාම හරි කලබලයිනි. මෙතෙක් නොතිබෙච්ච කලබලයක් හරි ඉක්මනට හට ගන්නවා. බුදු පිළිම හොයාගෙන යනවා, පිරිත් දාන්න හොයාගෙන යනවා, හාමුදුරුවන්ට කතා කරනවනි. අවසාන මොහොතේ ලොකු කලබලයක් අපිට තියෙනවා. ඇයි මේ කලබලය තියෙන්නේ? මේ කලබලය තියෙන්නේ අපි කලින්ම පින්නොතුනි මේකට සූදානම් වෙලා නැති නිසා. බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය අපි ශ්‍රවණය කරනවා නම් පින්නොතුනි ඕනම මොහොතක අපි මරණයේදී ඊළඟ මොහොතට මුහුණ දෙන්න අපි සූදානම් වෙලා ඉන්නේ. ඉහළම විදියේ කුසලය අප විසින්ම ජනිත කරගන්න විදියට අපේ හිතේ මොහොතේ හදාගෙන ඉන්නේ. අපට බාහිර කෙනෙක් ආවත් එකයි නාවත් එකයි. ඔබ බලන්න බිම්බිසාර රජතුමා අවසාන මොහොතේ අවසාන කාලේ දුක් විඳිනකොට බුදුරජාණන් වහන්සේ ගියේ නෑ මුණ ගැහෙන්න. බිම්බිසාර රජතුමා කියලා කියන්නේ මේ සම්බුද්ධ ශාසනයේ පළවෙනි ආරාම පූජාව කරපු කෙනා. ඒ තැනැත්තාවත් බලාපොරොත්තුුනේ නෑ බුදුහාමුදුර අවසාන මොහොතේ කියලා. ඇයි? ඔහු ඇත්තෙම Tamante වැඩ කරගෙන තිබුණේ. සෝවාන් හිටිය කෙනෙක්. ඔහු ඇතැමිට හිතන්නේ නැති අනේ ඒ මොහොතේ බුදුහාමුදුර වෙනත් පෘථග්ජන කෙනෙකුට බණපදයක් දේශනා කරයි කියලා හිතන්නේ නැති. ඔහු Tamante රැකවරණය සලසා ගත්තා. ඒ නිසා Tamante නියම රැකවරණේ නම් තමන්ගේ හිත හොඳට පිහිටුවා ගන්න. ඒකයි බුදුහාම දේශනා කළේ අත්ථ දීපා භික්ඛවේ විහෙරතාත් සරණ නාඤ්ඤ සරණ. Tamante තමන්ගේ හිතම පිහිටක් කරගන්න. නාඤ්ඤ සරණ. බාහිර කිසිම නියම පිළිසරණක් අපට නැහැ. බාහිර කෙනෙක් අපට කැම බීම ටිකක් ඇඳුම් පැළඳුම් ටිකක් දෙන්න පුළුවන්. නමුත් ඊට වඩා දෙයක් ඊට කරන්න බෑ. බුදුහාම දේශනා කරනවා ධර්මයේම පහනක් කරගන්න. ධර්මයේම දිවෙනක් කරගන්න. ධර්මයේම පිළිසරණක් කරගන්න. නාඤ්ඤ සරණ වෙන සරණක් නෑ. ධම්මදීපා භික්ඛවේ විහෙරත ධම්ම සරණ නාඤ්ඤ සරණ. ඒ නිසා ධර්මයේ පිළිසරණක් කරගන්න. ඒ වගේම තමන්ගේ හිත පිළිසරණක් කරගන්න. මේක තමයි අපට මේ සම්බුද්ධ ශාසනය තුළ ගන්න පුළුවන් ඉහළම ප්‍රයෝජනය. ඉතින් ඒ සඳහා කටයුතු කරන්නට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉත්තාවතාචයම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්වේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා එත්තාවතාචයම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා එත්තාවතාචයම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා